2013 වසරේ 3 මාසේ 26 වෙනිදා මැදින්පුර පස්වනොස්සක පොහෝ දවස. ධම්මං විනානත්ති සුඛානත්තා. මිනිස්සෙකුට ධර්මයේ ඇරෙන්නට වෙන කිසි දෙයක් සුවය පිණිස, සැපේ පිණිස, පූර්ණත්වයේ පිණිස ඉතිරිවන්නේ නැත කියන කාරණයයි එයින් අදහස් වන්නේ. ඉතින් ජීවිතයේ දිහා විමසුන් ඇසින් බලන්න මහත්තයෙක් හිටියත්, නෝනා කෙනෙක් හිටියත්, අම්මා තාත්තා හිටියත්, මිල මුදල් තිබුණත්, යාන වාහන තිබුණත් ඒවා බොහොම ප්‍රයෝජනවත් උවමනයි ජීවිතේට. නමුත් ඒවයින් ලැබෙන සැනසෙල්ල අපිව පූර්ණත්වයටපත් කරන්නේ නැහැ. එක්තරා සුළු අපහසුතාවයක් මකාලනවා පමණයි. ධර්මය තමයි අපිව පූර්ණත්වයටපත් කරන්නේ. මොකන්ද ධර්මය කියන්නේ? ශ්‍රී සද්ධර්මය, සම්‍යක් ධර්මය, සම්‍යක් ප්‍රතිපදාව, තථාගත ධර්මය තමයි සැනසීමටපත් කරන්නේ. තථාගත ප්‍රතිපදාව. ඥාන දර්ශනයක් අනුව තමයි මනුෂ්‍යයන්ගේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මන කියන මේ සියලුම ඉන්ද්‍රිය ක්‍රියාකාරකම් හැඩගැහෙන්නේ. ඒ ඥාන දර්ශනය නිවැරදි වුණොත් හොඳයි, වැරදි වුණොත් නරකයි. මතවාදයක් හැටියට වුණත් හොඳ දෙයක් ගත්තාම හොඳයි, නරක දෙයක් ගත්තාම නරකයි. දැනටත් බෞද්ධයන්ට තියෙන්නේ බෞද්ධ දර්ශනය නෙමේ, තියෙන්නේ බෞද්ධ මතවාදය. නමුත් බෞද්ධයෝ මාරු වෙන්න ඕන, වෙනස් වෙන්න ඕන බෞද්ධ දර්ශනයට. බෞද්ධ දර්ශනය කියලා කියන්නේ ඒක ගැඹුරු කාරණයක්. ඒක මතවාදයක් නෙමේ. පච්චත්තම් වේදි තබ්බෝ, ප්‍රත්‍යක්ෂ කරගෙන ක්‍රියා කරන ගුණයක් තමයි මේ බෞද්ධ දර්ශනය තුල තියෙන්නේ. දර්ශනය කියලා කියන්නේ එක එක දර්ශන තියෙනවා. එහෙම අදහසකින් දර්ශනයක් නෙමෙයි මෙතන කියන්නේ. පෙනීම කියන අදහසේ. පෙනීම මොන පෙනීමද? සම්මා දිට්ඨික පෙනීම. සම්මා දිට්ඨික පෙනීම ඇති වෙන්න ඕන. ඒ පෙනීම නිකම්ම නිකං පහළ වෙන දෙයක්, ඇති වෙන දෙයක් නොවේ. මනුෂ්‍යයාගේ මොලේ පිරලා තියෙන්නේ පරවාද වලින්. ওই ජාතිකත්වයන්, ආගමිකත්වයන්, වාර්ගිකත්වයන්, දේශීත්වයන් මේ ඔක්කොම ඔළුවට මොලේට දෙන්නේ පරවාදයෙන්, අනුන් කියලා දෙන දේවල්. ඊළඟට අත්වාද, තමන්ටත් තේරෙන විදිහට තමනුත් ඇහිඳ ගන්නවා. හරියට මේකත් අර බෝතල් ලොරියක් වගේ තමයි. බෝතල් ටැක්ටර තියෙන්නේ. එක එකයි එක එක නාන වර්ග බෝතල් දෙනවා, ඒවා දා ගන්නවා. ඒ විතරක් නෙමෙයි, යන ගමන් මිනිස්සේ අයිතිකාරයෙක් නැහැ කියලා පේන ඕන බෝතලයක් යකඩ කැල්ලක් ඒකත් පටව ගන්නවා. ඉතින් මේ මිනිස්සයාගේ අපේ මොලේ ඇතර වෙනසක් නැහැ. අපේ මොලේ කිව්වහම මගේ මොලේ නෙමෙයි, පොදු පුතඥ පුහුදුන් මොලේ අතර වෙනසක් නැහැ. ඒ අත්වාදේනුයි පරවාදවලනින් පිරිච්ච මොලේ නිදහස් කරගන්න වැඩපිළිවෙල තමයි අවශ්‍ය කරන්නේ. ඒ වැඩපිළිවෙල හරි අපූර්ව වැඩපිළිවෙලක් බවට පත් වෙන්න ඕන. එහෙම නැතුව ඒ මනස තුල පළපැදියන් වෙච්ච දේවල් දිය කර හරින්න උදුරා දමන්න පුළුවන් කමක් නැහැ. විඥානය එන්න එන්න දැඩි වෙනවා, මිනිස්යන්ගේ දැඩි වෙනවා. වයසට යන්න යන්න තරුණ කාලයට වඩා දැඩි රළුයි. තරුණ කාලයේ කුඩා කාලේ ළමයින්ට වඩා රළුයි දරුණුයි. වයසක අය ඔක්කොටම වඩා රළුයි දරුණුයි. දැන් ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැත්තම්. ඒ කියන්නේ පොදු ස්වභාවය, මේ අනුසෝතගාමී ස්වභාවය කිව්වේ. ඒ කියන්නේ නුවණ දියුණු කරගත්තොත් එයා වෙනස් පුජ්‍යලෙබ් බවට පත් වෙනවා. ඉතින් මේම රළු වෙන්නේ ඇයි? එන්න එන්න වේගය වැඩි වෙනවා. එන්න එන්න මිනිස්සුන්ගේ පිපාසය වැඩි වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ උපමා කළා නිරිඟුව පස්සේ දුවන මෝරලක් වගේ කියලා. මොකද කියන්නේ නිරිඟුව පස්සේ දුවන්න දුවන්න එයාට වතුර අහුවෙන්නේ නැහැ. වතුර අහුවෙන්නේ නැති වෙන්න නැති වෙන්න එයා කරන්නේ වේගය වැඩි කරනවා. වේගය වැඩි කරන්න වැඩි කරන්න පිපාසය වැඩි වෙනවා. පිපාසය වැඩි වෙන්න වේගය වැඩි කරනවා. වැඩි කරන්න වැඩි කරන්න වෙහෙස වැඩි වෙනවා. ඕක නෙවෙයිද ලෝකෙට වෙන්නේ දැන්? ඕක තමයි ලෝකෙට වෙන්නේ. නතර වෙන්න, නතර වෙන්න කියලා කියන්නේ මුකුත් නොකර ඉන්න කියන එක නෙමෙයි. කයින් කොච්චර වැඩ කළත් කමන්නේ නිවැරදි දර්ශනයක් ඇතුව. රජකම් කරන්නත් පුළුවන්, සිටුකම් කරන්නත් පුළුවන්, මහා විශාල මෙහෙවරවල් සේවාවල් කරන්නත් පුළුවන්. මේ කියන්නේ මානසික ස්වභාවය වැරදි විදිහට යොදවන්න එපා කියන එක. එහෙම නැතුව වැඩ නතර කරන්න කියන එක නෙමෙයි කියන්නේ. අපි නතර වෙන්නේ කියලා කියන්නේ කයින් නෙමෙයි මනසෙන්. මනසින් නතර වෙනවා කියලා කියන්නේ ඒව ගැන හිතන්නේ නැතුව ඉන්න කියන එකක් නෙමෙයි. ඒ සිතීමේ ක්‍රමවේදයේ තිබෙන වැරදි ස්වභාවයෙන් දුරු කරගන්න. සිතීමේ ක්‍රමවේදයේ තියෙන වැරදි ස්වභාවය දුරු කරගන්න. එතකොට හරි. මොකන්ද අපේ සිතීමේ තියෙන වැරදි ස්වභාවය? සමස්ත සිතුවිලි පද්ධතියම ගලාගෙන යන්නේ වැරදි ස්වභාවයක. ඒක ආරම්භ වෙන්නේ මම දකිනවා කියන න්‍යාය ආරම්භ වෙනවත් එක්කම වැරද්ද කියන එක පටන් අරගෙන ඉවරයි. මම දකිනවා, ඊළඟට රූපය, ඊළඟට දෙවෙනි වැරද්දත් ඇවිල්ලා. මම දකිනවා හොඳ දෙයක්, ඊළඟ වැරද්ද. මම දකිනවා නරක දෙයක්, ඊළඟ වැරද්ද. මම දකිනවා මේ මේ ආකාරයේ මේ මේ ස්වභාවයන්වල දේවල් කියලා එනවා. දැන් මේ කියන්නේ නොදක ඉන්නද නැහැ? නොදක ඉන්න කියනවා නෙමෙයි, දැකීම නිවැරදිව දකින්න. එච්චරයි. දැන් අපේ පොදුවේ ජනප්‍රිය බුද්ධඝම හැදීනේ මේ මොඩක් අය නොදක ඉන්න කියන්නේ. දකින්න, ලෝකයේම දකින්න, ලෝකේ හොඳට ශ්‍රවණය කරන්න, ලෝකයට අහුම්කන් දෙන්න. මතවාද වලින් ලෝකේ දකින්න එපා, තථාගත දර්ශනයෙන් ලෝකේ දකින්න. තත්තාකාරයෙන් ලෝකේ දකින්න. තත්තාකාරයෙන් ලෝකේ දකින්න ඇහක් තියෙන එක මතු කර ගන්න ඕන තමන්ගේ අධ්‍යාත්මික ඇස. ඒක සදහම් ඇස. ඒ සදහම් ඇස මතු වෙන්නේ නැහැ දෘෂ්ටිගත වෙන තුරාවටම. සදහම් ඇස මතු වෙන්නේ නැහැ. උභෝවන්තේ නිදහස් වුණොත් එහෙම පුළුවන් මේ සම්මයක් ඇස මතු කර ගන්න. උභෝවන්තේන් කියලා කියන්නේ සියලුම අන්තවලින් මොනවද අන්ත? එකක් මම කියන අන්තය, ඊළඟට අන් අය කියන අන්තය. මේ අන්ත දෙකෙම නිදහස් වුණොත් උභෝවන්තයෙන් නිදහස් වුණා. එකක් සැප කියන අන්තය, අනෙත් එක දුක කියන අන්තය. කාමසුකල්ලිකාන යෝගය, අත්තකිලමතාන යෝගය. ඒ අන්ත දෙකිනුයි සියලු අන්තවලින් නිදහස් වුණාම දැන් අපේ අය ඔය වැරද්ද තියෙන්නේ මේකනේ. මධ්‍යම ප්‍රතිපදාව හදනෝ කාමසුකල්ලිකාන යෝගයෙන් 50යි අත්තකිලමතාන යෝගයෙන් 50යි දාලා හදනවා. ඒ එතකොට වැරදීනේ. ඒක මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයිනේ. ඒ අන්ත දෙකෙන් සම්පූර්ණයෙන්ම දුස්සියෙන් නිදහස් වෙන්න ඕන. ඒ අන්ත දෙකෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙන්න ඕන. මේ භාගෙ දාලා හදලා හරියන්නේ නැහැ. ඊට පස්සේ ඒ අන්ත දෙකෙන් නිදහස් වුණාට පස්සේ යා මොන අන්තයේද ඉන්නේ? එතන පුජ්‍යලයක් නැති අතහැරීමක් සිද්ධ වෙන්න ඕන. පුජ්‍යලයක් නැති අතහැරීමක් සිද්ධ වෙන්න ඕන. පුජ්‍යලයක් විඳින දහමක් වැඩන්නේ. පුජ්‍යලයක් විඳින දහමක තියෙන தත්වය තමයි පරවාදයක්. එහෙම නැත්නම් අත්තවාදයක්. පුජ්‍යලයා යමක් විඳිනවා නම් ඒ විඳින හැමතැනම තියෙන්නේ පරවාදේ හෝ අත්තවාදේ. අත්තවාදේ පරවාදේ කියන්නේ සංකල්පයක්, විශ්වාසයක්, සත්‍යක් නොවේ. සත්‍යක් නොවේ. ඒසා විශ්වාසය තුල නෙමේ සම්බුදු ධර්මයේ ගොඩ නැගෙන්නේ. පච්චත්තං වේදි තම්බෝ, ප්‍රත්‍යක්ෂතාවය තුලයි විඳදරා අධ්‍යක්ීම කර ගැනීමයි සම්බුදු ධහමේ ගොඩ නැගීම. විශ්වාස නැහැ. විශ්වාස කිසිවක් යථාර්ථවාදී නැහැ. විශ්වාසය කියන ඒ තැන තියෙනවා සැකය කියන එක. ප්‍රත්‍යක්ෂතාවය කියන එක තුල සැකය කියන එක නැහැ. දැන් ඔබට ජීවිතයේ ගින්දර පිළිබඳව සැකයක් තියෙනවද? නැහැ නේ. ඒක ප්‍රත්‍යක්ෂතාවය. නැහැ. සැකයක් නැහැ. නොපෙනෙන දේවල් විශ්වාස සැකයෙන් සහ සැක සහගතයි. ප්‍රත්‍යක්ෂතාවය තුළ එයාට සැක නැහැ. කිසි දෙයක් ගැන සැකයක් නැති මට්ටමට ආවනම් කොච්චර වටිනවද? එයා සැක නොකර ඉන්නව නෙමෙයි. දැන් අපි සමහර අය කියනවා මේ ධර්මයේ ගැන සැක කරන්න එපාලු. මේ ඔක්කොම පිළිගන්නලු. ඒක හරි වැරදි. ඒක අර මෝඩ ආගම් වල තියෙන කතාවනේ. මෝඩ ආගම් කියන්නේත් එහෙමයි. ඒගොල්ලෝ කියන්නේ මේකම පිළිගන්න. මේකම පිළිගන්න. ඒක මෝඩයි කියලා මම කියන්නේ මම තරහින් කියන එක නෙමෙයි. මේක මෝඩ නිසා කියන්නේ මෝඩයි කියලා. මෝඩ දෙයට මෝඩයි කියන්නේ නැතුව වෙන මොනෝ කියන්නේ. ඉතින් ඒකම පිළිගන්න කියලා. දැන් එතකොට ඒ විදිහට බෞද්ධයන්ට කිව්වහම ඒක වැරදි. සැක හිතෙද්දි සැක නොහිත හිටියාම ඒක කිසි තේරුමක් නැහැනේ. සැක හිතෙද්දි සැක නොහිත හිටියාම ඒක තේරුමක් නැහැ. සැක හිතනවා නම් ඒක සැකයක් හැටියට ප්‍රකාශ කරන්න ඕනේ. ආයෙක හංගන් ඉන්න ඕනේ නැහැ. Tamanටම සැක පහළ වෙන්නේම නැත්තම් තමයි අන්න නිවැරදි තැන. එතකොට තුරුණුවන් ගැන සැකනො හිතන කෙනා කියලා කියන්නේ පත්‍යස්සතාවයෙන් පූර්ණත්වයටපත් වෙච්ච, අවබෝධයටපත් වෙච්ච කෙනා කියන එක. එහෙම නැතුව සැක හිතන්නේ නැතුව විශ්වාස කරනවයි කියන එක නෙමෙයි. එතකොට සමහර වෙලාවට විවිධ අය පුදුම් මතාන්තරාදී යොදලා පොත්පත්වල ලියපු කියපු දේවල් වුණත් බොරු වෙන්න පුළුවන් ප්‍රත්‍යක්ෂතාවයේදී. දැන් බලන්න විද්‍යාව කියන එක ඒගොල්ලෝ කවදාවත් ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ. ගිය වසරේ ශ්‍රේෂ්ඨ විද්‍යාත්මක සොයා ගැනීමක් කියන ඒ સિદ્ધාන්තය මේ වසරේදී බොරු වෙනවා. එහෙම වෙච්චේව නැද්ද? වෙනවා. එතකොට ඒගොල්ලෝ ලැජ්ජ වෙනවද? නැහැ. එදා අපි සොයාගත්ත ප්‍රමාණය මෙච්චරයි, එදා තිබුණු තාක්ෂණ ප්‍රමාණය මෙච්චරයි, අද තාක්ෂණය මේකයි, එදා අපි දැක්කේ මෙච්චර දුරගින්දන් අද අපි එක දන්නවා. ඒගොල්ලෝ ලැජ්ජ වෙන්නේ නැහැ. ඒක වෙනස් කරගෙන වෙනස් කරගෙන යනවා. නමුත් සමහර ආගම් මතවාද අපි ගන්න අපේ සහෝදරයෝ මොකද කරන්නේ? අර අවුරුදු 34,000කට හරි 1500කට 2000කට හරි කලින් කියපු ඒවා ඒ විදියටම අතහරින්න තුරු ඉන්නවා. මේ ලෝකේ රවුම් කියලා මෙච්චර පැතලි වෙලා තියෙද්දිත් ලෝකේ පැතලි කියාගෙන වෙරදරන මිනිස්සු ලෝකේ ඉන්නවා. ඒකට හේතුව තමයි අර මතවාද අත්හරින්නට අකමැතිකම. පුජ්‍යලත්වයක් මුල් කරලා දහමක් ආරම්භ වුණොත් ඒකෙන් නිවනක් නැහැ. පුජ්‍යලත්වය බැහැර වෙලා තමයි ධර්මයේ කියන එක සත්‍ය කියන එක හොයන්න ඕනේ. ඒකට මේකට බුදු ධර්මයේ කියලා අපි කිව්වත් තථාගත ධර්මයේ කියන එකයි මේකේ නිවැරදිම ආමන්ත්‍රණය. තත්තාකාරය නේද? පවතින ස්වභාවය. ඉතින් පවතින ස්වභාවය හරියට නුවණට ගත්තාම කිසිදු ගැටලුවක් නැත. මේ ගැටලුව තියෙන්නේ පවතින නැති ස්වභාවය ගත්තට පස්සේනේ මේ මම කියලා ගන්නවා. ඒක පවතින ස්වභාවයක්ද මේ මම කියන එක? නෑ. අපි තනියෙන් මම කියලා හිතනවයි කියලා වාතයට තරහ ගිහිල්ලා, හුළඟට තරහ ගිහිල්ලා, ඔක්සිජන් වලට තරහ ගිහිල්ලා එයා කියනවා මං ඔයාට අද ඉඳලා වාතය දෙන්නේ නෑ. මොකද මම මෙච්චර උදව් කරද්දි ඔබ මං ගැන නොහිතන නිසා. දැන් මොකද වෙන්නේ? අනේ ඔබට මාව අයිති කමන්නේ, ඔයාට අයිති කියලා කියන්න සිද්ධ වෙනවද නැද්ද? වෙනවා. ඊළඟට තනියෙන් මම කියලා හිතන නිසා කියන ජලය මම අද ඉඳලා දෙන්නේ නෑ ජලය. ඒකට මොකද වෙන්නේ? අනේ ඔයාටත් මාව අයිති, මට ජලය නැතුව ජීවත් වෙන්න බෑ. ආලෝකය කියනවා, හිරු කියනවා, ඔබ තනියෙන්ම මම කියලා හිතන නිසා මම ආලෝකය දෙන්නේ නැහැ කියලා. එතකොට මනුස්සයර මොකද වෙන්නේ? අනේ ඔයාට අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අයිති, ඔයා නැතුව අපේ ජීවත් වෙන්න. ඔය විදිහට ඇත්ත වශයෙන් බෙදලා දුන්නහම මේ මම කියන තරහ ගත්ත දුක්ඛුන්න ඇඬුවා වැඩිම කම්පණේ උනේ අපි මේවා වෙනුවෙන් නෙමෙයිනේ. අපි ආලෝකය වෙනුවෙන් කම්පණේ වෙන්නෙත් නැහැ, වාතය වෙනුවෙන් කම්පණේ වෙන්නෙත් නැහැ, ජලය වෙනුවෙන් කම්පණේ වෙන්නෙත් නැහැ, අඬන්නෙත් නැහැ, ඒවට ස්තුතිවන්ත වෙන්නෙත් නැහැ. ඉස්සර නම් මිනිස්සු ස්තුතිවන්ත වුණා ගරුකලා ඒවට. ඈ ආහාර පාන ටික වෙනුවට මහ පොළොවට අඩිය ගහලා ඉන්නවට මේ මහ පොළොවට ස්තුතිවන්ත වෙන්නේ නැහැ මිනිස්සු. නමුත් මම කියන එකට විශාල කම්පනයක් තියනවා නේ. බලන්න මොන තරම් මෝඩ චින්තනයක්ද කියලා එක. ඈ මොන තරම් අසාධාරණ චින්තනයක්ද කියලා බලන්න. මේ තනියේ මමේ කියලා දැඩිව හිතන එකම. ඒතකොට මමෙක් නැහැ කියලා හිතන එකත් ඒක වැදගත් දෙයක් නෙමෙයි. මමෙක් නැහැ කියලා හිතන්නෙත් මමත්වයෙන්, මමෙක් ඉන්නවා කියලා හිතන්නෙත් මමත්වයෙන්. අද හිතන්න බෑනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා මේක මමෙක් නැහැ කියලා දේශනා කරන්නේ නැහැ. මමෙක් ඉන්නවා කියලා දේශනා කරන්නේත් නැහැ. හැබැයි පුහුදුන් සත්වයාට මමෙක් ඉන්නවාමයි. එතකොට රහතුන් මාර්ගඵලලාභීන්ට තමයි මමෙක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ. ඒ කියන්නේ මමෙක් ඉන්නවත් නෙමෙයි, නැත් නෙමෙයි. එහෙනම් මොකද්ද? මමත්වයේ තියෙන තැනින්මනේ මම ඉන්නවා කියලා කියන්නේ. ඒ හඬ නැගෙන්නේ එතන. මමත්වයේ තියෙන තැනින්ම තමයි මමත්වයක් නැහැ කියලා හඬ නැගෙන්නේ. සැබවින්ම මමත්වයේ නැති වුණාම මමත්වයේ ඇත කියා හඬ නගන්නත් බෑ, මමත්වයේ නැත කියා හඬ නගන්න බෑ. එතන හරි ගැඹුරු තැන. මේ හඬ එන්නෙම, කම්පණය එන්නෙම මමත්වයේ ඇති තැනින්. මමත්වයේ නැති තැන කම්පනයක් වෙන්නේ නෑ. නෑ මමත්වේ නැති තැන කම්පනයක් වෙන්නේ නැත. මමත්වේ තියෙන තැනයි කම්පනය. ඒ නිසා ලෝකේ කොච්චර ඉගෙන ගත්තත්, කොච්චර ආචාර්ය මහාචාර්ය වුණත්, එයා ලෝකේ ඔක්කොම ඉගෙනගෙන ගිහිල්ලා ඒත් එයා මම කියන සංකල්පේ ඉක්මවන්න බැරුව නතර වෙනවා. ඇයි? ඇයි එහෙම නතර වෙන්නේ? ලෝකේ ඉස්සරහට ගමනක් යන්න පාරක් තියෙන්න ඕන. ඉහළට නගින්න නම් ඉනිමගක් තියෙන්න ඕන, අත්තක් තියෙන්න ඕන, පඩියක් තියෙන්න ඕන. එහෙම නැතුව බෑනේ කරන්න. මේ ඉන්ද්‍රියන් හයෙන් එහාට ගොඩ වෙන්න පඩියක් මේ ඉන්ද්‍රියන් හය තුල නැහැ. ඉන්ද්‍රියන් හය හදලා තියෙන්නේ ඉන්ද්‍රියන් හය නැමැති කූඩුවේ ජීවත් වෙන්න විතරයි මනුස්සයට. ඉන්ද්‍රියන් හය නැමැති කූඩුවේ සිර කරුව තමයි සියලුම ලෝකවාසී බෞද්ධ අබෞද්ධ සියලුම මිනිස්සු. සත්තුත් එතන තමයි ඉන්නේ. සතාට ඒක තේරුම් ගන්නවත් බෑනේ. ඉන්ද්‍රියන් හය කියන්නේ මොකද්ද කියලාවත් ඇටේ පේන දේයි දැනෙන දේයි විඳ දරා ගන්නව විතරයි. එහෙමනම් විශේෂ දෙයක් හදලා නැහැ. කිසිම ඉන්ද්‍රියක් මොනම විදියකින්වත් හැදිලත් නැහැ, හදලත් නැහැ මේ ඉන්ද්‍රයන් හයින් එගොඩ වෙන්න. අන්න ඒක තමයි පුදුමේ කියලා කියන්නේ මහා බෝසතාණන් වහන්සේ අසිරිමත් දෙයක් කරනෝ. මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත නැති දෙයක් අවබෝධ කර ගැනීමම තමයි, ප්‍රත්‍යක්ෂ කර ගැනීමම තමයි මේ මහා පොළව කම්පණය කරන තරම් මහ වේගයක්. ඉන්ද්‍රියන් හයෙන් ඉගොඩ වුණා. ඇත්තම අපිට එච්චර ඕනේ නැහැ දුක් විඳින්න. දැන් සිද්ධාලේප මහත්තයා මුලින් මේ පාපැදී ගිහිල්ලානේ සිද්ධාලේප ටික දැම්ම කියන්නේ කඩේට. ඉතින් දෙවෙනි පරම්පරාවටත් කියනවාද පාපැදීෙන් ගිහිල්ලා සිද්ධාලේප කඩේට දාන්න? නෑ. ඒගොල්ලන්ට බොහොම පහසුවෙන් ගිහිල්ලා හොඳ ව්‍යාපාරික විදියට යාන වාහනවල ජීවත් වෙන්න පුළුවන්. මේ වගේ බුදුරජාණන් වහන්සේ වින්ද දුක අපිට විඳින්න නැහැ. අපිට අර දෙවෙනි පරම්පරාවේ දරුවෝ වගේ මේක සැපසේ අවබෝධ කරගන්න, සැපසේ ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් බොරුවට මේ බඩ අකුලවාගෙන දුක් විඳින්න ඕනේ. මේක ඥාන දර්ශනය. දණ්ඩ නීතියකින් කරන්න බෑ. ඉතින් අපි එක එක දණ්ඩ නීති වලට අහුවෙලා අපිත් කාලයක් විවිධ විදියට අතරමං වෙලා සිත බොය. හරි මාර්ගයේ හරි දේ හරියට ඔළුවට වැටුනේ නැති වුණොත් අපි එතකන් හරියට රස්තිය ආදු වෙනවා. පාර හොයා ගන්න බැරි තාක්කල් අවශ්‍ය තැනට આવවම තමයි නිවීමක් තියෙන්නේ. ඉතින් ලෝකෙ මිනිස්සු මම සැනසෙන්න, මම ශ්‍රේෂ්ඨ වෙන්න, මම අග්‍ර කරගන්න උත්සාහ දරුවත් ඒ මම කියන එක ඇතුළේ කිසිම දෙයක් නැහැ. අඳුම තරමේ ඉදිකටුවක් තරම්වත් දෙයක් නැහැ. මම කියන වාචික ප්‍රකාශනය තුළ ඒක අපි gediyak හැටියට ගත්තොත් ඒක ඇතුළේ කිසි දෙයක් නැහැ. ඒක පුහු ලබු gediya. දැන් ගයක් කිව්වොත් ගේ වෙන්නන්න පුළුවන්. වාහනයක් කිව්වොත් වාහනේ පෙන්වන්න පුළුවන්. ගිලාට දෙන්නේ වාහනේ කියලා. මමේ කියන එක ඇතුලේ පෙන්වන්න දෙයක් නැහැ. මොකෝ පෙන්වන්නේ මගේ මස් ටික මේ ඉන්නේ මමේ කියලා. ඇට ටික පෙන්වන්නද මේ ඉන්නේ මමේ කියලා. කෙස් ටික පෙන්වන්නද මේ ඉන්නේ මමේ කියලා. ඒ නිසා ලෝකේ තියෙන ලොකුම ලොකු පුස්ම පුස් වචනය තමයි මම. එතකොට ඒ පුස් වචනය වෙනුවෙන් නේද මෙච්චර මම මානසික ප්‍රශ්න ලෙඩ කම්පන වේදනා ඔය ඔක්කොම හදන්නේ. ආදරය, කරුණාව, මෛත්‍රිය, දයාව, දයානුකම්පා ඒ ඔක්කොම එක එක දේවල් තියෙනවා නම් වලින් දාගෙන. ඒ ඔක්කොම එක්කෝ තමන් විසින් මතවාදයක් හදාගත්ත නිසා නැත්නම් අනුන් විසින් හදපු මතවාදයකට අනුව ක්‍රියාත්මක වීමක්, ඒ පුජ්‍යල විඳීම නිසා පුජ්‍යල සතුට වෙනුවෙන් කරන ක්‍රියාදාමයක්. ඉතින් බුදුරජාණන් වහන්සේලාට ඔය දුක් වීමුත් නැහැ, සතුට වීමකුත් නැහැ. ඇයි? මම නැහැනේ. ඒ අධ්‍යාත්මික දර්ශන වේදය, අධ්‍යාත්මික සිත. නමුත් බාහිර වශයෙන් උන්වහන්සේලා හරි දේ හරි විදියටත්, වැරදි දේ වැරදි විදියටත් මනාකොට අඳුනනවා. සාධාරණේ සාධාරණ විදියටත්, අසාධාරණේ අසාධාරණ විදියටත් දකිනවා. ඉතින් අපිට ඇති වෙන්න ඕන මේ සම්මා දිට්ඨික කීපයක්ම කම්මස්ස කතා සම්මා දිට්ඨිය. ක්‍රියාව සහ ක්‍රියාවේ ප්‍රතිඵලය පිළිබඳව දැකීම ඇති වෙන්න ඕන. මොකද ක්‍රියාවලිය කර්මකාරකය, කර්මක්කාරය. කම්ම නිරෝධාය සංවත්තති, කර්ම නිරෝධ කරන්න. කවුද කර්ම කරන්නේ? මම. මම නිරෝධ කළා නම් කර්මය නිරෝධ වෙනවා. මම ඉද්දී කර්මය නිරෝධ කරන්න පුළුවන්ද? මම ඉද්දී කර්මය නිරෝධ කරන්න පුළුවන්ද? බෑ. මම ඉද්දී කර්මය නිරෝධ කරන්න බෑ. මම නැතිවීමයි කර්මය නිරෝධ වීමයි එකවර සිද්ධ වෙන්නේ, දෙකම එකට. ternary කර්මය නිරෝධ කරන්න බෑ. නමුත් ඉතින් අපි ගැඹුරු ධර්මයකට යන්නේ නැත්නම් සාමාන්‍ය අපි පාප කර්ම වලින් වෙන් වෙලා කුසල කර්ම කර කර ඉන්නවා. ඊළඟට අපි මෙහෙම මොනවා හරි කිව්වහම කර්මය කියන්නේ සසරට හේතුවක් කියලා ඔන්න හදාගන්න මතවාදයක් මොනවා හරි අපි එහෙනම් මෙන්න මෙහෙම ඉන්න ඕන කියලා. ඒකම කර්මය. කර්මේ ප්‍රශ්නයක් කියලා කියපු ගමන් ඉන්න ඕක වරද්දගත්ත හාමුදුරුවෝත් ඉන්නු. මට හම්බුණා හාමුදුරුවෝ, උන්වහන්සේ කිව්වා මම පින් කරන්නේ නැහැ කිව්වා. මොකද එතකොට සසර යනවනේ කියනවා. ඒකට පව් නෑ, පව් කරන්නේත් නෑ කිව්වා. ඒ සසරට යනවලු. බලන්න ඊටාම වැරදි තැනකින් ධර්මය අල්ලගෙන තියෙන්නේ. පිනක් පවක් හොයන්න ඕනේ, කළ යුතු යුතුකම් සිද්ධ කරන්න. අම්මා තාත්තට සලකන්න, අහිංසක මිනිස්සුන්ට ආහාර වේලක් දෙන්න උවමනයි කියලා හිතනොත් දෙන්න. ඒවයි පින්පව් බලන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට පින්ඩපාත ටිකක් දෙන්න. ඒවා මිනිස්සු ළඟ තියෙන්න ඕන මනුස්ස ගති. පින්පව් බලන්න ඕනේ. දැන් ඔබ දවසකට සැරයක් නාන්නේ පින් සිද්ධ වෙන්නද? නෑ නෑ, ඇඟේ දූවිලි ඇති වුණාම ඒකට ප්‍රතිකාරයක් හැරෙන්න ඉතින් ඇඟ පිරිසුදු කරගන්න. කවුදගේ සෙරප්පු දෙකක් දාන්නේ පින් සිද්ධ වෙන්නද? නෑ නෑ, අවශ්‍යතාවය සහ ඒක ධර්මය. හැම දෙයකටම පින්පව් වෙන්න ඕනේ. නමුත් මමත්වයේ තියද්දී කර්මයට නොවැටි ඉන්න බෑ. යා පාප කර්ම කරනවමයි මොනවා හරි පුණ්‍ය කර්ම කෙරෙනවා, පාප කර්ම කෙරෙනවා. පුණ්‍ය කර්ම වලට ප්‍රතිවිපාක පුණ්‍ය විපාක, පාප කර්ම වලට ප්‍රතිවිපාක පාප විපාක. එතකොට මේවා කිරීම හරි නොකිරීම හරි නෙමෙයි කරන්න තියෙන්නේ. ඒවයින් හොඳ දේ කරන එක හොඳයි. නමුත් අපි මේක තේරුම් කරගන්න ඕන මමත්වයේ තියෙන තුරු කර්මක්කාරයා වෙනවාමයි. කියන්නේ අර මනුස්සයා හරි කර්මක්කාරයෙක් කියලා කියන්නේ ඒකයි. කර්ම කරන කෙනෙක්, ක්‍රියාවන් කරන කෙනෙක්. එතකොට ක්‍රියාව නතර වෙන්නේ මමත්වය ඉක්මවන තැන. ක්‍රියාව නතර වෙන්නේ මමත්වය ඉක්මවන තැන. මමත්වය ඉක්මවන තැනම සංසිඳීම ඇති වෙනවා. එතකොට මා විසින් ක්‍රියා නොකර ඉන්නවා, මා විසින් ක්‍රියා කරනවා, මා මෙසේ ඉන්නවා, මා මෙසේ කළ යුතුයි, මා මෙසේ නොකළ යුතුයි, එසේ වේවා මෙසේ නොවේවා, ඒව මුකුත් කතාවක් නැහැ. ප්‍රතිපත්ති ග්‍රහණය කිරීමකින් ජීවත් වෙන තැන නෙමෙයි. ඒ ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්න ගියාමනේ හරි අමාරු. ඒව නිකන් කරත් ඇදගෙන යනවා වගේ හරි අමාරු. ප්‍රතිපත්ති ඇදයි යන්නේ. එක එක දෘෂ්ටි ප්‍රතිපත්ති ඇදගෙන යන එක හරි අමාරු කාර්යයක්. කරත්යක් ඇදගෙන යනවා වගේ හරි බරයි. දැන් මං ඉස්සර ප්‍රතිපatti හදාගෙන තිබ්බ සිරප්පු නැතුව යන්න ඕන කියලා. පහසුවට නෙමෙයි අර නිකන් ප්‍රතිපත්තිය දැඩි නිසා සිරප්පු නැතුව යනවා හරි අමාරුවේ යන්නේ බාරේ. බෑනේ කකුල් පිච්චෙනවනේ මේ තාර ඇලෙනවා කකුලට. යන්නේ කොහොමද? පාරේ. ප්‍රතිපත්තිය දැඩි වුණාම යනවා. අර එක හාමුදුරු කෙනෙක් මං දැක්කම අයිස් කඳු වලත් ඇවිදගෙන යන සිරප්පු නැතුව. උන්වහන්සේ ලෝක පූජිත තත්ත්වයකට පාත්‍ර වුණා. අනේ පෙන්නනෝ අර අයිස් කොඩේ සිරප්පු නැතුව ඇදගෙන යනවා ප්‍රතිපත්තියට. ප්‍රතිපත්ති ග්‍රහණය කළා. ඊළඟට මේ ওই නිගණ්ඨනාත පුත්තල එහෙම ඇඳුම් නැතුව ඉන්න ප්‍රතිපත්තියට. ඉතින් ඇඳුම් නැතුව ඉන්නවා කියන්නේ හරි ලේසි පහසු වැඩක් නෙමෙයි. කුක්කුම් කුමි මැසුම් කනවනේ, මැසි මදුරු කනවනේ. ඈ මේ ඇඳුම් ඇඳලා ඉන්න අමාරු කොට. ඉතින් ප්‍රතිපත්තියට ඒත් ඉන්නවා. ඒත් ඒ පුදුමයි මේ ආගමක දෘෂ්ටිකෝණ ප්‍රතිපත්ති ඔළුවට දැම්මහම මේක කොම්පියුටර් එක වගේ තමයි. Windows 8 දැම්මොත් 8 වලින් වැඩ, XP දැම්මොත් XP වැඩ, එහෙම නැත්නම් Windows 9 දැම්මොත් ඒත් ඒක තමයි වැඩ. දාන Windows එක අනුව තමයි කොම්පියුටරේ වැඩ. සිස්ටම් එකේ quality එක අනුව. ඉතින් එක එක සිස්ටම් දාලා තියෙනවා එක එක මොළවලට. ඥානවන්තයෙක් ආවොත් ඔය මල්ල එළියට ඇදලා පැත්තකට විසි කරනවා. පැත්තකට විසි කරලා ස්වාධීනෝ මේ ලෝකෙ දිහා බලනවා. ආන්න දාර්ශනිකය, අන්න බෞද්ධ ප්‍රතිපදාව. අර හැමෝටම විය යුතු යුතුකමක් තියෙනව නම්, කළ යුතු මෙහෙවරක් තියෙනව නම් කරන, ඒවට ද්වේෂ කරන පුජ්‍යලයක් වෙන්නේ නැහැ. නමුත් වහලෙක් හැදීර ලෝකෙ දකින්න එක නතර කරනවා. අනුගාමිකයෙක් වෙන්නේ නැහැ, දාර්ශනිකයෙක් වෙනවා. දාර්ශනිකයෙක් කියලා කියන්නේ අනුගාමිකයෙක් නෙමෙයි. ඔහු ස්වාධීන මාවතක කෙනෙක්. තේරුණානේ? දැන් දවසක් ස්වාමීන් වහන්සේ කෙනෙක් මට කිව්වා ඒක කාරණයක් ඒ දවස්වලදී. ඕක කොහොම නෙමෙයි මෙහෙමයි කිව්වා. මම කිව්වා ස්වාමීන් වහන්සේට ඒක එහෙම නෙමෙයි මෙහෙමයි කියලා තේරෙනවනේ. ඔව්. මට ඒක තේරෙන්නේ තාම මෙහෙමයි කියලා. ඒ නිසා මට ඔහොමයි කියලා කවදක හරි තේරුණොත් මමත් ඔහොමයි කියලා පිළිගන්නවා. එතකම් මම ඕක පිළිගන්නේ නැහැ. උගුරට හොරා බෙහෙත් බොන්න ඕනේ නැහනේ. ප්‍රත්‍යක්ෂතාවයට සත්‍යයට ඉඳ දෙන්න ඕනේ. සමහර ආගම්වල මිනිස්සු බැඳලා ඊළඟට ඒ ආගම්වලට විරුද්ධව කතා කළොත් අපාය යනවායි කියලා බය කරනවා. බය කරලා ඊළඟට ගැට ගහලා තියෙනවා. ආගම් ත්‍රස්තවාද ලෝකෙ තියෙනවා. ආගමික ත්‍රස්තවාද. ඉතින් බෞද්ධව හැටියට ඔබ උදේට නැගිටලා පස්වන ප්‍රීතියෙන් කෑ ගහන්න මම බෞද්ධයෙක් කියලා. මොකද ඒ තරම් චින්තන නිදහසක් ඔබට ලැබිලා තියෙනවා. පස්වන ප්‍රීතියෙන් හයියෙන් කෑ ගහලා කියන්න මම බෞද්ධයෙක් කියලා. මොකද ඒ තරම් චින්තන නිදහසක් තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. සත්‍ය හොයන්න, ධර්මයට විරුද්ධව බලන්න, සාපේක්ෂිතව බලන්න, තර්කානුකූලව බලන්න, විද්‍යානුකූලව බලන්න, නානාවිධ පරීක්ෂණයන් කරලා බලන්න. අපිට ඕන බුදු ධර්මයවත්, කිතු ධර්මයවත්, මුස්ලිම් ධර්මයවත්, හින්දු ධර්මයවත්, ජෛන ධර්මයවත් නෙමේ. අපිට ඕනේ සත්‍ය. ඒ සත්‍ය තියෙන තැන තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එතන තමයි බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ. තේන්නවනේ? ඒ නිසා අතෙන්දි බුදු ධර්මයේ කියලා අපිට විවාහාරක වෙන්නේ මේ ජනප්‍රියව තියෙන බෞද්ධ මතවාදී කියන එකට නිවන් දකින්න බෑ. බෞද්ධ සංකල්පයට නිවන් දකින්න බෑ. බෞද්ධ දර්ශන ප්‍රතිපත්තියටයි නිවන් දකින්න පුළුවන්. සංකල්පය ඉතින් ආගමක් හැටියට ඔහි තියෙනවා. දැන් මේ වෙනකොට මුළු මහත් ලෝකයේම සියලු දෙනාම කොච්චර ලෝකේ ඉලෙක්ට්‍රොනික දියුණුවක් ඇති වුණත් මනස මිනිස්සුන්ගේ එකතැන නොසෑහෙන කාන්තාවේ ඌනෝ කියන තාවේ ඌනතාවේ කියන එක මිනිස්සුන්ගේ සංසිඳුන්නේ නැහැ. දැන් අපි හිතුවා මේ සෙල්ෆෝන් එක බිහි වුණාම මිනිස්සු ටිකක් හිමින් ගමන් බිමන් යයි කියලා. ඇයි ඉතින් පණිවිඩයක් වේගෙන් දෙන්න පුළුවන් නේ? කාලේ ඉතුරු කරගන්නේ කියලා නෑනේ, මිනිස්සු හිමින් යන්නේ නෑනේ. ඉතින් කරත්තේ හැදුනහා ඉත කරත්තේ පහු කළාවනේ මේ කාර් එකට. අපි හිතුවා මිනිස්සු ඉතින් කාර් එකට වඩා ගොඩක් වේගෙන් යන්න පුළුවන් නිසා ටිකක් හිමින් යන්නේ මිනිස්සු පාඩුවේ. එහෙනම් කරත්තේගේ 10ට විතර නම් 40ට විතර නම් ඉතින් අපිට 50ට ගියාම 100ට ගියාම ඇතිනේ. ඒකත් මදි. ඒ ඌනතාවයේට සංසිඳි ඌනතාවයේට ප්‍රතිකර්මයක් ලෝකේ හොයන්න බෑ. හඬේ වේගයට ගියත් මදි. ආලෝකයේ වේගයට ගියත් දැන් විද්‍යාඥයන්ට ආලෝක වේගෙ මදි වෙලා තියෙනවා විශ්ව ගවේෂණයට. දැන් මේ අදහස් කරන්නේ ඒක නරකයි කියන එක නෙමෙයි, ඒක අඳුරගෙන භාවිතා කරන්න. එතකොට ඒ කාර්යයන් අපහසුතාවයකින් තොරව සිද්ධ වෙනවා. ඔව්, ඒක තේරුම් ගන්නත හිඳ තමයි මේ සියලුම ගැටලු. දැන් තේරුම් ගන්නවයි කියන එක අපි ඒක ගැඹුරින් විග්‍රහ කරගත යුතුයි. අර මතවාදයක් හැටියට යම් කිසි කෙනෙක් කොතල දෙන කෑම පාර්සලයක් හැටියට යමක් ගන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. මතවාද සමහර අය හදලා දෙනවනේ අපිට, නේද? අපිට හයි කරගන්න විතරයි ඔළුවේ තියෙන්නේ. ඒගොල්ලෝ මතවාදේ හදලා දෙනවා. දේශපාලඥයෝ එහෙම එහෙමයි. න්‍යාය ප්‍රතිපත්ති ඔක්කොම මතවාදේ හදලා දෙනවා. අපේ ඔළුවට අපිට තියෙන්නේ අමුණ ගන්න විතරයි. මොකුත් බෑ. මෙයාග ප්‍රතිපත්ති මේක ක්‍රියාත්මක වෙනවා. එහෙම අරගෙන හරියන්නේ නැහැ. ඔබ කිසි විටක ශ්‍රාවකයෙක් වන්නට එපා. දාර්ශනිකයෙක් වන්න. ඔබ කිසි විටක අනුගාමිකයෙක් වන්නට එපා. දාර්ශනිකයෙක් වන්න. මුල ඉඳලම මම කැමති නෑ මගේ අනුගාමිකයෝ වෙනවට. මගේ ශ්‍රාවකයෝ වෙන්න ඕනේ නෑ. ඔබ දාර්ශනිකයෙක්. ඔබ ස්වාධීන පුද්ගලයෙක් ඔබ. ඔබේ ස්වාධීනත්වය ඔබ පාවිච්චි කරන්න. පොදු අයිතියක් තියෙනවා. මේ අපි හොයාගෙන යන්නේ බෞද්ධ සංකල්පය තහවුරු කිරීමට නෙමේ. අපි කාටත් උවමනා කරන සිද්ධාන්තයක් තියෙනවා. ඒ මොකද්ද? දැවීම නැමැති මානසික ස්වභාවයෙන් වෙන්වි නිවීම නැමැති මානසික ස්වභාවය ජීවිතේ අපිට අවශ්‍යයි. අපි සියලු දෙනාම නිවිච්ච ජීවිත ලබන්න කැමති. ඒකනේ ඕනනේ. නිවෙන්නේ නිවෙනවා කියලා කියන්නේ ප්‍රශ්න නෑ, ගැටලු නෑ, විඩාවක් නෑ, දැවීමක් නෑ, නිවීමක් තියෙනවා. එතකොට නිවීමක් ලැබෙන්නේ අර දැවෙන ප්‍රතිපත්ති ප්‍රතිපදාව නැති වෙනවා. ඉතින් දැවෙන්නේ ඇයි? පුජ්‍යලේ ජීවිතේ පුරාම වැඩිපුරම දැවෙන්නේ ඇයි? මම කියන සිද්ධාන්තය වෙනුවෙන් ඔබ වෙන කෙනෙක් වෙනුවෙන් දෙවිච්ච ස්වභාවය ගොඩක් අඩුයි. මම කියන සිද්ධාන්තය තුනේ මම කියන සිද්ධාන්තය වෙනුවෙන් තමයි ඔය ඔක්කොම දෙවීම හටගන්නේ. එතකොට ලෝකේ තියෙන ලොකුම බොරුවත් මම ජීවිතේ වැඩිම දුක් විඳලා තියෙන්නේ මම කියන සිද්ධාන්තය වෙනුවෙන්. දැන් මේකෙන් අදහස් වෙන්නේ වැඩ කරන්න එපයි කියලා. අර දේ කරන්න එපා, මේ දේ නොකර ඉන්න, මේ දේ කරන්න එපා කිය එහෙම අනක් නැහැ. එහෙම ක්‍රියාවලියක් නැහැ. ක්‍රියාවලිය ඉක්මවන්නට ඕනේ. ක්‍රියාවලිය ඉක්මවන්න නම් මොකද කරන්නේ? නිහඬව ඉන්න ඕනේ කියලා ඔන්න මතයක් ගන්නවා. සාමාන්‍ය බුද්ධිය පෙරලෙන විදිය මම මේ කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාම දන්නේ, එයාම ක්‍රියාවලියක ආයේ ඉන්නවා. తత్ర తత్రా వినందని పెరలి పెరలి ఎలినో నెవత నెవత బెందినో යමක බැඳී ඉන්නවයි කියලා තමන්ට දැනෙන්නේ ඒ ඔස්සේ වේදනාවක් තමන්ට ගලාගෙන එනවා සුඛ හෝ දුක්ඛ බැඳිලා නම් එනවා සුඛ හෝ දුක්ඛ වේදනාවක් ගලාගෙන එනවා තමන් බැඳිලා නම් තමන් බැඳිලා නැත්තම් සුඛ හෝ දුක්ඛ වේදනාවක් ගලාගෙන ඉන්නේ නැත හැබැයි තමන් වෙන දෙයකට නොබැඳී ඉන්න හැරි බැඳිලා ඉන්න හැරි නෙමෙයි ඔබ ඉස්සෙල්ලම කරන්න ඕන. තමාට තියෙන බැඳීමෙන් නිදහස් වෙන්න ඕන. තමාට තියෙන බැඳීමෙන් නිදහස් වෙන්න ඕන. හොඳයි. තමාට තියෙන බැඳීමෙන් නිදහස් වෙන්නට ගන්නට උවමනා ප්‍රතිපදාව මොකද්ද? සියලු ප්‍රතිපදා ඉක්මවා දකින්න පුරුදු වෙන්න ඕනේ. මොකද්ද මේ මමත්වය නැති කරගන්න තියෙන මාර්ගය? සියලු මාර්ග වලින් බැහැරවන්න ඕන. මොකද්ද මේ මමත්වය නැති කරගන්න තියෙන ක්‍රියාව? සියලු ක්‍රියා වලින් නිදහස් වෙන්න ඕන. මොකද්ද මේ මමත්වය නැති කරගන්න තියෙන වැඩපිළිවෙල? සියලු වැඩපිළිවෙල වලින් නිදහස් වෙන්න ඕන. එහෙනම් නිකන් ඉන්න ඕන නේ? ඒක වැඩපිළිවෙලක් නේ. නිකන් ඉන්නවා කියන එක වැඩපිළිවෙලක්. ප්‍රතිපදාව, ක්‍රියාව. ඔන්න ඕකනේ වෙලා තියෙන්නේ. ඔන්න උතන තේරුම් ගන්න බැරි ගන්න. දෘෂ්ටියකටම පෙරලිලා යන එක තමයි මෙතන තියෙන අභාග්‍යවන්තකම මිනිස්සු. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දෘෂ්ටි වලින් තොර වූ ඒ සීලය කියන එක තමා තුළ ඇති වුණා නම් අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ දර්ශනේ පූර්ණත්වයට පත් වෙනවා. ඔය සාමාන්‍ය පුහුදුන් අයට පූර්ණ දර්ශනයක් නෙමෙයිනේ තියෙන්නේ. විශ්වාසයක්, ටිකක් විශ්වාසයේ. ඒ හිම කොටස් කර පූර්ණ නැහැ. හැම පැත්තක්ම පේන්නේ. ටිකක් දන්නෝ, ටිකක් තේරෙනෝ, ටිකක් හිතනෝ, ටිකක් විශ්වාස කරන දර්ශනේන සම්පන්නෝ. පූර්ණ දර්ශනයක් ඇතේනෝ. මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඉක්මවු කෙනාට මේ භාගේව නැහැ. ටික ටිකේව නැහැ. බෞද්ධයන් වුණත් බුදුදහම ගැන දන්නේ අම ටිකක් දන්නෝ. අනිත් ආගමේ අයටත් එහෙම මම ටිකක් විශ්වාස කරනවා කියයි. ඒ ටික ටික කතා නෑ. ඔව්. විශ්වාසය මන්දේ. ඒ කියන්නේ විශ්වාසය මාර්ගෙන් ගිහිල්ලා වැඩක් නෑ. ප්‍රත්‍යක්ෂතාවය තුල ජීවිතේ තහවුරු වීමක් වෙන්න ඕන. එහෙම නැතුව විශ්වාසය මත පූර්ණ විශ්වාසයක් කරා කියලා වැඩක් වෙන්නේ නෑ. දැන් නරක ත්‍රස්තවාදීන්ට වෙලා තියෙන එකනේ වැරදි ආගමික න්‍යායන් පොත්වල අන්තර්ගත කරලා තිබ්බා. ඉතින් මේ මිනිස්සු දැඩි මේ එකක් කරනවා ඒකට. දැන් ඒක ආගමක ත්‍රස්තවාදී කණ්ඩායමකින් මාධ්‍යවේදියෙක් අහලා තිබ්බා. ඉතින් ඕගොල්ලෝ මේවා ඇයි කරන්නේ කියලා. එයා කිව්වා දෙයියෝ වෙනුවෙන් කියලා. හරි දැන් ඔයා මෙහෙම කළා මේ දෙයියෝ වෙනුවෙන් මෙහෙම යුද වැදිලා මැරෙනවා. මැරුණාට පස්සේ ආ කොහෙද උපදින්නේ? දිව්‍ය ලෝකේ. මොනවද යාට ලැබෙන්නේ? මේ සල්ලි නැතුව බඩ පිරෙන්න නොමිලේ හැමදාම බුරියානි කන්න හම්බ වෙනවා කියලාලු. යාට කියලා දීලා තියෙන්නේ. ඊටදැඩිව සමහර ඒවා දිනන එක ආගමක් තියෙනවා. මේ දෙයක් කරොත් මේ අන්‍යාගමික කෙනෙක් මළොත් කියලා තියෙන මේ ලොකු මේ ශරීර තියෙන එක එක කාන්තා ලක්ෂණ ටිකක් කියනවා. මම ඒවා කියලා කියන්නේ නැහැ. අයි අංගපසක ඇති කාන්තාවෝ 7 දිනක් ලැබෙනවායි කියලා තමයි කියන්නේ. නේද? වාතයක් දන්නවනේ. ඒ බැලුවනම් එහෙම හිතා ගන්න පුළුවන්. ඉතින් මම කියන්න ඕනේ නැති ඒවා කිව්වේ නේ. එහෙමයි ඔන්න මිත්‍යා දෘෂ්ටික මිනිස්සුන් අර තමට. ඒක සමහර ආගම් වලට මම හොයලා බැලුවා මේ දැඩි විශ්වාසයෙන් දැඩි ලබ්ධියකින් ඇයි ඇලෙන්නේ කියලා. බලනකොට ඒ ආගමේ උපරිම ඉන්ද්‍රිය පිනවීම දීලා තියෙනවා. ඒ ශ්‍රාවකයන්ට උපරිම ඉන්ද්‍රියන් පහක් ටික පිනවන්න පිරිමි කොටසට විතරයි. ඈ ගැහණියේ ඉන්නේ තමන්ගේ සේවයට හදලා තියෙන්නේ, වැඩ කරව ගන්න හදලා තියෙන ගැහණියත් අර අනිත් එක්කම තමයි පිරිමි තමයි ශ්‍රේෂ්ඨ කියලා අරම දාගන්න. එතකොට මොකද වෙන්නේ? මේ ඉන්ද්‍රියන් පහට හොඳට සැලකුම් හම්බෙනවා නම් එයා අත්හැරලා යන්නේ නෑ. ඔය විප්ලවවාදීන්ගේ න්‍යාය ඒකනේ. තමන්ගේ ආහාර පාන ටික, තමන්ගේ ශේස්ත්‍රය දිනු කරගන්න, තමන්ගේ ජයග්‍රහණ ඇති කරගන්න ඕන දෙයක් කරන්න කියලා එතන දෙනවා පොඩි න්‍යායක කික් එකක්. ඊට පස්සේ මොකද කරන්නේ? මංගල කනෝ, වරගම් කරනවා, සෞභාගාර කඩාගෙන එනවා, ඔක්කොම කරලා ඒ න්‍යාය ප්‍රතිපත්තිය හැදෙනවා. එතකොට ඉන්ද්‍රිය පිනවීම උපරිම දෙන තැනකට අර මොහොඩියෝ රැස් කරගැනීමේ හැකියාව තියෙනවා. අඥානියෝ රැස් කරගන්න පුළුවන්. ඔන්න ඕකයි ඒගොල්ලෝ දැඩි ආගමික ලබ්ධිකයෝ වීමට හේතුව. විතරාගී, විත දෝෂ, විත මෝහ පැත්තක් දීලා නෙමෙයි තියෙන්නේ. එහෙමයි. දැන් ඉතින් එච්චර මේ එකක් නැහැනේ. දැන් බෞද්ධ භික්ෂුව තුල දර්ශන සම්පත්තියකින් යුක්තව මේ ධර්මයේ ලෝව අවබෝධ කරගත්තා, ලොවට කියා දුන්නත් මේ අපි ළඟ නැහැනේ. නිකම් මේ කාගෙන, පෙරලගෙන, කොටාගෙන, මරාගෙන යන ගමනක් නැහැනේ. හරි සෞම්‍ය අදහසක් තියෙනේ. මිනිස්සෙක් අහන්න නැත්තම් අපි සද්ද නැතුව ඉන්න ඔය මිනිස්සගෙන් පිළිගන්නේ මේක පිළිගන්නවා කියලා නෑ. ඒ නිසා ඕකයි රහස. වේගකාරීත්වය නිසා මමත්වයේ තියෙන මහ පුදුම වේගය. හැබැයි මමත්වයේ වේගය පාලනය කිරීමේ දහස් සංඛ්‍යාත, දහස දසදහස් සංඛ්‍යාත බලයක් මමත්වයේ ඉක්ම වූ කෙනෙකුට තියෙනවා. ඒ මමත්වය කියන තැනදී ලොමු දැහැ ගන්නා ස්වභාවය තියෙන අවසාන මොහොතේදී හරි මමත්වය කියන එක ආරක්ෂා කරන්න ඕනේ කියලා බය වෙනවා. නමුත් මමත්වයක් නැති කෙනෙකුට ලොමු දැහැ ගැනීමක් ඇති කරගන්න උමනාවක් නැහැනේ. එයා මමත්වයේ ඉක්මවපු කෙනෙක්. ඒ නිසා එයා තුළ තියෙන චිත්ත බලය වැඩි. චිත්ත බලය වැඩි. එයාට පේන දර්ශන සම්පත්තිය වැඩි. අරයට පේන්නේ කියාපු මතවාදයක් පමණයි. මෙයාට කියාපු මතවාදවලට එහා දෙයක් පේනවා. දැන් මමත්වයෙන් යුතු පුජ්‍යලයා කියන්නේ එක්තරා කාමරයක හිර කරපු මිනිස්සෙක් වගේ. එයාට පේන්නේ මේ කාමරේ කොටස විතරයි. මේ මතවාදයේ තුල හිර කළනේ තියෙන්නේ. දාර්ශනිකයෙක් කියලා කියන්නේ කාමරයකට කොටු නොව එළියට විශ්වයට, ලෝකයට එකතු වෙච්ච කෙනෙක්. එයාට මේ හැම ලෝකේ හැම ස්වභාවයක්ම පේනවා. හැබැයි කාමරේ හිර වෙච්ච කෙනා කියයි බිත්ති හතරක් තමයි ලෝකය කියලා කියන්නේ කියලා. ඉතින් දෙවියෙක් මත මිනිස්සෙක් හිර කළොත් දෙයියෝ තමයි එයාට අර කාමරේ බිත්ති වගේ හැම පැත්තෙම පේන්නේ. වෙන දෙයක් පේන්නේ දාර්ශනිකයෙකුට තමයි, තථාගත කෙනෙකුට තමයි මේක මෙහෙමයි, මේක මෙහෙමයි, මේක මෙහෙමයි, මේ නිසයි මේක වෙන්නේ, මේ න්‍යායෙ මේ දේ ඇතෙන්නේ. දැන් ඔය රසවල් හොයාගන්නේ විවිධ රස සම්බන්ධ කරලා මිශ්‍ර කරලා රස නිර්මාණය කරනවා. ඒ වගේ අපේ මේ මානසික ස්වභාවල් හටගන්නේ මෙන්න මේ දුක, දුක්දායි රසය කියන්නේ තිත්ත රස කියමුකෝ, පැණි රස වගේ කියලා හිතමුකෝ, සැපදායක. එතකොට පැණි රස කියන తත්වයේ මොන විදිහේ විද්‍යාත්මක න්‍යායක්, දුක් රසය ඇති වෙන මොනවද විද්‍යාත්මක સિદ્ધාන්ත, එයාට පේනවා. එතකොට එයා දුකේදී දුක් වෙන්නේත් නැහැ, සැපේදී සතුට වෙන්නේත් නැති. ඇයි? විද්‍යාත්මක න්‍යාය එයා දකිනවා. ඒ න්‍යාය දන්න නිසා එයාට ගැටලුවක් නැහැ. කම්පනයක් නෑ. දැන් මේ සියල්ල එකට සම්පින්දණය කරලා මිශ්‍රණය කරලා එහි තියෙන සාරය කැටිකොට ගත්තාම ඔබේ මනසට ලෝභ හරි ద్వේෂ හරි මෝහ හරි අදහසක් නෙමෙයි එන්නේ. මේ මනසට එනවා පටිසෝතගාමි අදහස්. ඒ කියන්නේ මේ මනස ගලාගෙන ගිය පැත්ත මේ පැත්ත. නමුත් මනස තේරුම් ගත යුතු පැත්ත වෙනස් පැත්ත. මේ ඉන්ද්‍රියන් වලට සාපේක්ෂිත දැනුම නෙමෙයි කියලා. ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත දැනුම නෙමෙයි. එතකොට අපි දැනුමට නිග්‍රහ කරන්නේ. දැනුම ඊටාම වැදගත්. දැනුම ඊටාම වැදගත්. දැන් උදාහරණයක් අර මේ ලේන්සුව මට හරිම වැදගත්. ඒ වගේම මේ ලේන්සුවේ පාටත් වැදගත්. රෙදි වර්ගෙත් වැදගත්. වටිනාකමත් වැදගත්. ප්‍රයෝජනයත් වැදගත්. නමුත් මේ වෙනුවෙන් තියෙන සත්‍ය, මේ ලේන්සුව තුල තියෙන සත්‍ය නොදැනගත්තොත් අන්න ඒක තමයි නොවැදගත්කම. තේරෙනවනේ? එතකොට මමත්වය කියන එක අපිට තියෙනවා. එහි තියෙන ක්‍රියාකාරීත්වය, එහි තියෙන වැදගත්කම, එහි තියෙන ස්වභාවය, එහි තියෙන ස්වභාව ලක්ෂණය මනාව තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ආකල්පයකට යන්න එපා මිනිස්සුයෝ. ආකල්ප ඉක්මවන්න ඕන. මේ බෞද්ධ ආකල්පය කියලා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ ඔක්කොම කැඩෙනවායි කියලා ආකල්පයකට තල්ලු කරන්නේ නැහැ. තල්ලු වෙන්න එපා. ඒක මනෝභාවයක්. මනෝභාවයන්ගේ නිදහස් වෙන්න ඕන. ඈ භව කියන මේ භාව රූප භාව ලක්ෂණ මනෝභාවයන් භව නිරෝධ වෙන්න ඕන. බෞද්ධනේ භාව ලක්ෂණ ඉක්මවන්න ඕන. දැන් භාව ලක්ෂණ මෙතන ඉන්න හැමෝටම තියෙන මොනවද? පුරුෂ භාව ලක්ෂණ, ස්ත්‍රී භාව ලක්ෂණ තියෙනවා. එතකොට භව නිරෝධ බෞද්ධ භවය උද්ද කරනවා. ඉතින් බෞද්ධයෝ ඇති ලංකාවේ ඕනනම් 1000. ඒ කියන්නේ පරමාර්ථ වශයෙන් බෞද්ධයෝ 1000ක් ඇති ලංකාවේ. ඊට වැඩි නන්නේ හාමුදුරුවෝ ඕනනම් 500ක් 600ක් විතර ඇති. ඒ කියන්නේ ලංකාවේ ඉන්නෝ එච්චර විතර ඉන්නෝ. හොඬක් හොයාගෙන යන්න ඕන ටිකක් අමාරුයි. මොකද ඉන්නෝ එහෙම පිරිසක් ඉන්නෝ ලංකාවේ. දුර්ලභයි. හොයා ගන්න පුළුවන්. ඔව්. ඉතින් ඉස්සර පින්න මෑනරෝනේ මේ පින්නතුනේ මේ ඉන්දියාවේ ඉති සමස්ත ජනගහණයෙන් දෙකෙන් පංගුවකට වැඩි ආර්ය ශ්‍රාවකයෝ වුණානේ. බෞද්ධයෙක් හැටියට එදා පිළිගත්තේ ආර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්. එහෙම නැති කෙනෙක් ලේබලෙන් කවුරුත් ගත්තේ නැහනේ. මේක අවබෝධ වුණාද එයා සාදු කියලා එදා ඉඳන් ඒ දර්ශනය තුලින් ක්‍රියා කළා. එච්චරයි. මේක බාහිර ප්‍රතිපත්තියක් නෑ මොකවත්. තමන්ගේ ජීවන ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඕනේ. මේක දර්ශන ප්‍රතිපත්තිය. ජීවන ප්‍රතිපත්තිය මොන විදියට කරත් කමන්නේ. ජටා බැන්දත් කමන්නේ, ජටා ලිහුවත් කමන්නේ, තොප්පි දැම්මත් කමන්නේ, තොප්පි නැති වුණත් කමන්නේ, මොන වුණත් කමන්නේ. සාරියෙන්දක් කමන්නේ, මොන වෙන්දක් කමන්නේ. මේ මේ දර්ශන සම්පත්තිය මේක. දැන් අපේ මිනිස්සු අද ලෝකෙ මිනිස්සු මොකද කරන්නේ? දර්ශන සම්පත්තිය ඔක්කොම එක වගේ කුණු කොටේ ඉන්නේ. ලෝභත් වේස මොහ. මිනිස්සු ඉතින් සුදු ඇඳුම් අඳිනෝ, කළු ඇඳුම් අඳිනෝ, වහලා අඳිනෝ, එක එක දේවල් කරනවා. මිනිහා වෙනස් වෙලා නැහැනේ, ඇඳුම විතරයි වෙනස් වෙන්නේ. අභ්‍යන්තරං ගහනම් බාහිරම් පරිපජ්ජසේ. අභ්‍යන්තරේ මිනිස්සුන්ගේ ගහනයි ලෝභ ද්වේෂ මෝහ වශයෙන්. බාහිරම් පරිපජ්ජසේ, බාහිරෙන් ජටා බඳිනෝ, තොප්පි දානෝ, තොප්පි නැතුව යනෝ, එක එක වැඩ කරනවා. වැඩක් නැහැ. ඒක නේද වෙලා තියෙන්නේ අපි මහත්මයා. මුළු ලෝකෙම මේ මනුස්ස දහමක් නේ. මේක ආගමක් නෑ, මනුස්ස දහමක්. ආගමක් නෑ. මට ලෝකයේ ඉන්නේ එක જાතියයි. ඒ තමයි මනුස්ස જાතිය. මනුස්ස જાතිය. ඒකයි ලෝකෙ මිනිස්සු පිළිගන්න ඕන. නමුත් ඉතින් අපිට මනුස්ස જાතියේ කියලා මම පිළිගත්තට ලෝකයේ එහෙම පිළිගන්නේ නැහනේ ඔක්කොම. ලෝකයටත් මම කියන්නේ මනුස්ස જાතියේ ලෝකෙ ඔක්කොම ඉන්නේ කියලා පිළිගන්න කියලා. ඊළඟට අපි බෞද්ධයන්ට විතරක් මේක කිව්වොත් මනුස්ස જાතියේ ඉන්නේ කියලා ඒගොල්ලෝ අතපය බැඳගෙන ඉන්නවා. අනිත් જાතියන් හිතන්නේ නැහැ ඒක. එතකොට කංසල් ටික කඩලා ආක්‍රමණය කරලා හාමුදුරුවන්ට ගහලා නොයෙකුත් වැඩ කරනවා. බෑ, ඒකත් වැරදි. එතකොට නිරන්තරයෙන්ම අනිත් කෙනාවත් තමා ලබාගත් අවබෝධයෙන් සත්‍යයෙන් පුරවන්න ඕන. එහෙම නැතුව අතපය බැඳගෙන ඉන්න එක නෙමෙයි ඉන්නේ. කරුණාව අපි ලබා දෙන්නේ කරුණාව අවශ්‍ය කෙනාට. බෙහෙතක් අපි ලබා දෙන්නේ බෙහෙතක් අවශ්‍ය කෙනාට. ඒ වගේ අපි යම් භාෂාවකින් ආමන්ත්‍රණය කරන්නේ ඒ භාෂාවෙන් එයාට තේරෙනවා නම් විතරයි. එහෙම නැත්නම් ඒකෙන් ආමන්ත්‍රණය කළ වැඩක් නැහැ. එතකොට ලෝකේ අපි ළඟ තියෙන දේ අරයට තේරෙන්නේ නැත්නම් එයාට තේරෙන විදිහට තේරුම් කරලා දෙන්න. සමහර දේවල් තියෙනවා තර්කානුකූලව තේරුම් කරලා දෙන්න පුළුවන්. සමහර දේවල් විවාද කරලා ඒවා තේරුම් කරලා දෙන්න පුළුවන්, වටහලා දෙන්න පුළුවන්. සමහර දේවල් තියෙනවා ඒසේ බැරි යුදමේ වශයෙන් ලෝකේ පරාජය කළ යුතු කාරණා තිබ්බා. දැන් ලංකාවේ තිබුණු ත්‍රස්තවාදය සාකච්ඡා මාර්ගයෙන් තේරුම් කරලා දෙන්න පුළුවන් දෙයක් උනේ නැහැ. ඒක අර බුදුහාමුදුරුවෝ උපමා කළා යම්කිසි මිනිස්සෙක් මඩ වගුරක ගිලිනවා අතක්වත් පේන්නේ නැති වෙන්න. ඒකට අල්ල ගන්න කොහෙවත් පේන්නේ නැහනේ. ඔව්, අන්නේ යටරම ගිලින. අන්නේ වගේ සමහර මිනිස්සුන්ට ධර්මයේ කියන එක ලබා දෙන්න ඒ පුජ්‍යලයාගේ කොහෙන්වත් අපිට අල්ල ගන්න හැකියාවක් නැහැ. ඒ තරම් මිත්‍යා දෘෂ්ටියට එයා හිර වෙනවා. එහෙම නැත්නම් ඒක ගිලෙනවා. ගිලනොත් එයා අපිට අල්ල ගන්න බෑ. එමුණුත් උම්මත්තක පුජ්‍යලයේ බවට පත් වෙනවා. ත්‍රස්තවාදී පුජ්‍යලයේ බවට පත් වෙනවා. ඉතින් මානව හිතවාදී ධර්මය ඉක්මවා මොනම ආගමක්වත් ලෝකයේ තිබිය යුතු නැහැ. ඒ දේවල් සංශෝධනය වෙන්න ඕන. මේවා අපි ඒවා විනාශ වේවා කියලා හිතනා නෙමෙයි. තිබිය යුතු නැහැ. මොනවද මානව හිතවාදී ධර්මය කියලා කියන්නේ? තමන් කැමති දෙයක් අනුන්ට සිදු වේවා. තමන් අකමැති දෙයක් අනුන්ට සිදු නොවේවා. සිදු නොකරමි. තමන් අකමැති දෙයක් විඳින්න අනුන්ට සිදු නොකරමි කියන අදහස තමයි මානව හිතවාදී කියලා කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. තමන් කැමති දෙයක් මනුන්න අන් අයට ලැබෙන්න සලස්සනෝ, තමන් විඳින්න අකමැති දෙයක් අනුන්ට ලැබෙන්න සලස්සන්නේ නැහැ. දැන් අපි ඕන කෙනකින් ඇහුවාම තමන්ට රිදවනවට කැමතිද? නැහැ. එහෙනම් අනිත් අයට රිදවන්න එපා. තමන්ගේ ජීවිතයට තමන් ආසද? ඔව්. එහෙනම් සත්වයන්ගේ ජීවිත නැති කරන්න එපා. ඕක තමයි මානව හිතවාදී ධර්මය කියන්නේ. ඔය දහමට එන්නේ නැතුව ආරම්භලා තියෙනවා නම් මොකක් හරි ආගමක්, ඒක ආගමක් නෙමෙයි, ඒක පැහැදිලිම ත්‍රස්තවාදයක් නේද මහන්තේ? ආයි කියන්න දෙයක් නැහැ. මොකද මානව හිතවාදී කියන ධර්මයේ තමයි ලෝකේ දහමක් හැටියට ගොඩ නැගෙනකොට මුලින්ම අහුවෙන පඩිය මානව ධර්මය, මානව හිතවාදී ධර්මය. ඒ පඩියට ඇවිල්ලා තමයි අනිත් ඕනම දර්ශන පඩියක් තියන්න ඕන. පන්සිල් වල අතරක් තියෙන මේ මානව හිතවාදී ලක්ෂණ ධර්ම කාරණා ටිකන්නේ. සිල් කිව්වට ඒක තියෙන විනය. විනය තියෙන්නේ. ඒ විනය අවශ්‍යයි. සිල් කියලා කියන්නේ බුදුදහමේ දෘෂ්ටි වලින් නිදහස් වන සීලය, දිට්ඨිංච අනුපගම්ම සීලව. එතෙන්ට එන්න ඕන. එහෙම නැතුව ඉතින් අර මේ අටන සමාදන් වෙලා කණු වලට හේතු වෙලා ඉඳලා ඔය ගෙදර යන උපාසක අම්මලාගේ මෙලෝ වැඩක් නැහැ. මෙලෝටම නැහැ. ඒක නිකන් කාලේ විනාශ කිරීමක්. කාය දණ්ඩයක් දඬුවමක් හැටියට බෑ මේක යොදලා. මේක මානසික ප්‍රඥාමය නුවණින් කරන දර්ශන ප්‍රතිපදාව. මනෝද බනුවනි ස්වාගන යනු සත්‍ය. සත්‍ය යනු නිවීම. ඔබට නිවෙන්න නියෝන මනසේ මම කොතනද ලැබුම් ගන්න ඕන නොවනස්වන නිවීමක් ඇතිවන්න. දැන් අපි එක එක තැන්වල ලැබුම් අරගෙන බැලුවා. හරි ගිහිල්ලා නැහනේ. ඒ දුප්පත් මිනිස්සු හිතන්නේ පෝසත් කියන තැන ලැබුම් ගත්තොත් සැප තියනවායි කියලා. ඊට පස්සේ ලංකාවේ ටිකක් ඉඳලා මෙහෙම ඉඳලා හරියන්නේ ටිකක් ඕස්ට්‍රේලියාවට, එංගලන්තෙට, ඇමරිකාවට ගිහිල්ලා, රුසියාවට ගිහිල්ලා ලැබුම් ගත්තොත් සැප තියෙයි කියලා හිතනවා. එහෙ ගියාට පස්සේ කියනවා අනේ හාමුදුරුවනේ ලංකාවේ ගහක් යට අමුඩයක් ගහන් වාඩි වෙලා හිටියත් සැපයි, මෙහෙ විඳින දුකක් හාමුදුරුවනේ කියලා එහෙ ගියාට පස්සේ කියනවා. නේද? එංගලන්තේ වීදුරු ගෙයක් ඇතුලේ ඉන්න මිනිස්සුෙකුට වැඩි මෙහෙ අමුඩයක් ගහගෙන මේ ගහක් යට ඉන්න මිනිස්සයා පොසත් කෙනෙක්. එයා එච්චර දෙවෙන්නේ. එයාට කරන්ට් එක නැති වුණොත්, ගෑස් නැති වුණොත් මැරෙයි කියලා බයක් වෙන්නේ. ඈ පල්ලෙහා ඇලෙන්දලෙන් වතුර ටිකක් බීලා ඉන්න පුළුවන්. තේරෝ? ඒ නිසා හැමතිස්සෙම හිතනවා මේ එක එක තැන්වල සැප තියෙනවායි කියලා. කොහොමවත් සැප නැහැ. ඒ නිසා ටිකක් අත්දැකලා මේ ඕනම කෙනෙකුට ටිකක් තේරුම් කරගන්න දෙමු. දැන් තේරෙන්නේ නැහැනේ. දැන් අපිටත් තිබ්බනේ එහෙම තේරෙන්නේ නැති කාලයක්. ජීවිතේ ප්‍රඥාව වැඩිත්ම තමයි ඒක වෙන්නේ. ඉතින් ප්‍රඥාව වැඩෙන්න නම් නිකම්ම වැඩෙන්නේ නැහැ. ධර්මයේ ඇහෙන්න සලස්සන්න ඕන. පුළුවන් තරම් තවන්ට කාට හරි ධර්මයේ තේරුම් කරවලා දෙන්න ඕන නම් ධර්මයේ අහන්න සලස්සන්න. දැන් ඔය හිටියා මේ අනේ පිඩුසිටුතුමාගේ මුණුපුරේ ඒ ධර්මයේ අහන්න සලස්සුවේ හරි පුදුම උපායක් යදලා කහවණුවක් දෙන්නම් කිව්වා ගිහිල්ලා බණ අහන්න. කහවණුව ගන්න ගිහිල්ලා වාඩි වෙලා හිටියා. ධර්මයේ මේ සලසන. ඒ වගේ තමයි. ඉතින් යම් කිසි ආකාරයකට මේ තියෙන්නත් ඕන මේ වටපිටාවක්. ප්‍රඥාව වැඩෙන්නේ ඉබේම වැඩෙන්නේ නැහැ. අනුශාසන ලැබෙන්න ඕන. අධ්‍යක්ෂීම් වලින් සියල්ල ලබාගෙන ඔක්කොම හැදෙන්න පුළුවන්. නමුත් අත්දැකීම් වලින් ලබන්න බැරි එක දෙයක් තියෙනවනේ. ආයි දැකලා ආයි පස්සට එන්න බෑනේ. ඒ මොකද්ද? මරණය. මරණය දෙපාරක් අත් විඳින්න පුළුවන් එකක් නෙවෙයිනේ. දැකලා ආයි එන්න බෑ පස්සට. නමුත් ප්‍රඥාවන්තයෙකුට ඉස්සරහා තියෙන දේ දැන් දකින්න පුළුවන්. නොනින් එතකොට ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. නොනින් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒත් ඒ ප්‍රත්‍යක්ෂතාවයක් නෙමෙයි වෙන්නේ. නොනින් තත්තාකාරයේ ස්වභාවය දකිනවා. නමුත් ප්‍රත්‍යක්ෂතාවය නෙමෙයි. එහෙම දකින්න පුළුවන්. හැබැයි ඒකත් උපකල්පනය කිරීමක්. හැබැයි උපකල්පනය කිරීම වඩාත් නිවැරදිද, සාර්ථකද, සරුවාකාරයෙන් සාර්ථකද කියලා එයා තේරුම් ගන්නවා නම් එයාට ඒක පිටුවහලක් කරගෙන එයාගේ අර මේ මෙහා තියෙන පද්ධති ටික හදා ගන්න පුළුවන් එතෙන්ට යන්න කලින්. ඔබට ඉක්මවන්න තියෙන්නේ වෙනාන් කෙනෙක් නෙමෙයි. ඔබවමයි. ඔබේ මෙතෙක් කල් අභියෝගය, තර්කය ආන් කෙනෙක් සමග නම් තිබ්බේ. ඔබේ දැන් අභියෝගය ආන් දෙයක් හෝ ආන් කෙනෙක් නොවේ. ඔබමයි. ඔබ ඉක්මවා යුත්තේ ඔබමයි. ඔබට සතුරුව තිබෙන්නේ ඔබේම මමත්වය. ඔබ මෙතෙක් කල් අභියෝග ලබා අරගත්තා. ඒ අභියෝග වෙනාන් කෙනෙක්, වෙනාන් දෙයක්, වෙනාන් ඉලක්කයක්. ඒ සියලු කාර්යයන් වලට වඩා අසීරු කාර්යයක් ඔබවම ඔබ අභියෝග කරගන්න ගැනීම. එකම ජීවිතය තුන පුජ්‍යලයක් දෙකට බෙදාගෙන බැලුවා. බුදුවරු දෙදෙනෙක් දෙපැත්තට රුවන් සක්මන් කළා නේනේ. එක පුජ්‍යලයක් දෙකට බෙදිලා බැලුවා ජීවිතේ දිහා. සාමාන්‍යයෙන් ඒකීය න්‍යායකින් තමයි සියලු මිනිස්සු මයි self කියලා බලන්නේ. මගේ ජීවිතය කියලා බලන්නේ. මගේ ලෝකය කියලා බලන්නේ. මගේ සිතුවිලි කියලා බලන්නේ ඒකීය න්‍යායකින්. ඒකත් එක්ක දුක් වෙනවා, ඒකත් එක්ක සතුට වෙනවා. මේක න්‍යායන් දෙකක්. කපුජ්‍යලය ද්වාකාරයකට බෙදාගත්තා. පුජ්‍යල මමත්වය සහ පුජ්‍යල නැති දර්ශනය. රුවන් සක්මන් කළා කියන්නේ ඕක. එහෙම නැතු ඉතින් බුදුහාමුදුරනේ මේ විනෝදෙට මේ නිකන් රූප දෙකක් මවාගෙන නිකන් කයිවාරු ගහ ඇවිදි ඇවිද ඇවිදි ඉන්න ඕනේ නෑනේ විවේකෙට. මේ ගැඹුරු දෙයක් වතන කියලා දෙන්නේ. විනෝදෙට මුකුත් කරේ නෑ බුදුහාමුදුර කිසි දෙයක්. අවබෝධ වෙන මාර්ගයක්, අවබෝධ කර ගැනීමට තියෙන මාර්ගය, වැඩපිළිවෙලක් උන්වහන්සේ තවසේම සස්වතී කියන කාරණය නිමන් දකින්නම තියෙන මඟ පෙන්වපු කරුණු හතක්. සස්වතී මොකද කලාකරුවට තියෙන යාට තියෙන සිත්තර, එයාගේ තියෙන සිතුවමින් බන කියන එක. සිතුවමින් බන කියන අවබෝධ වෙච්ච කෙනෙක් අනිවාර්ය පිළිම නෙළුවේ ධර්මය අවබෝධ වෙච්ච අය. මේ වගේ චිත්‍රකලා කවියෙන් කියන අය කවියෙන් කිව්වා, ගීතයෙන් කියන අය ගීතයෙන් කිව්වා, දේශනාවෙන් කියන අය දේශනාවෙන් කිව්වා, චිත්‍රයෙන් කියන අය චිත්‍රයෙන් බන කිව්වා. ওই විවාහ විහාර ගෙවල් වල තන්නි කර පැරණි විවාහ විහාර ගෙවල් වල තියෙන තන්නි කර ධර්මයේ තියෙන හැම සිතුවමකම තියෙන ශ්‍රී සද්ධර්මයේ. නමුත් ඒක නිර්වචනය වෙන්න බෑ, නිර්වචනය කරගන්න බෑ දාර්ශනික බුද්ධියක් නැතුව. සරල නිර්වචනයන් වලට ආවා නිකන් බලලා. දැන් අර එක තැනක තිබ්බා මේ හස්ති රාජයේක් මෙහෙම ගිනි ගොඩක් නිවනවා කොළාතුවලේ. ඉතින් මම අහුවා මේ මොකද්ද මෙතන කියන්නේ කියලා. එයා කියනවා මේ කැලේ ඇලි ඉන්නෝනේ, අලි මේ කැලේ ගිනි ගත්තාම ගැහිලා ගහලා නිවනවලු. එහෙම කන් නෙමෙයිනේ. ඊට පස්සේ මේ නුවර ගියා, මේ පැත්තේ මේ තියෙන කුරුණෑගල රිදී විහාරයේ තියෙන මේ මකර කටක් තියෙන විශාල මකර කටක් තියෙන මකර කට ඇතුලෙන් සිංහය එළියට පනිනවා. කොහේද මේ මකර කට ඇතුලෙන් සිංහය එළියට පන්නේ? මකර ගෙල සතෙක් හිටියද ඒ සතා කටේ සිංහය එළියට පන්නේ? නැහැ, මේ මකර ගෙල පෙන්වන්නේ සංසාරේ. මනස භවය, මේ භවය නැමැති මායාවෙන්, සසර නැමැති මායාවෙන් සිංහය ශක්තිවන්තය එළියට පනින. ඒකයි කියන්නේ. දොරටුපාල වලටම ඉස්සරහට ඉදින් මකර තොරන්, මකර අත්වැල් ඒවා ඔක්කොම යෙදුනේ මාරයා තමන්ගේ සේවකේ බවට පත් කරගත්තා, දොරටුපාලේ බවට පත් කරගත්තා කියන න්‍යායෙන්නේ ඔය මකර යොදන්නේ බුදුහාමුදුරන්ගේ. ඉස්සරහා මාරයා දොරටුපාලය බවට පත් කරගත්තා. දැන් සාමාන්‍ය පුහුදුන් ජීවිතේ දොරටුපාලයා නෙමෙයි ස්වාමියා. මාරයා ස්වාමියා. පුහුදුන් මිනිස්සුන්ගේ ජීවිතවල මාරයා ස්වාමියා. මාරය කියන දේවල් තමයි කියන්නේ, කරන්නේ, බලන්නේ, විඳින්නේ. මාරය කියන ලෝභ කරන්නේ. ඉතින් ප්‍රතිඵලය දකින්න ප්‍රඥාවක් නැත්තම් ලෝභ කළා. ද්වේෂ කරන්නේ. ප්‍රතිඵලය දකින්න දන්නේ නැත්තම් ද්වේෂ කළා. වෛර කරන්නේ. ප්‍රතිඵලය දැක්කේ නැත්තම් ප්‍රඥාවෙන් ඉගැන්නේ නැත්තම් වෛර කළා. ඒ කාලයේ ප්‍රාතන් වහන්සේලා, රහත් මෙහෙණින් වහන්සේලා, ඒ ස්වාමීන් වහන්සේලා මාරයත් එක්ක කතා කළා කියලා පෙන්නලා දීලා තියෙන්නේ තමන්ගේ මාර අදහස් සමග කතා කළා. හැම කෙනෙක් ළඟම ඉන්න අර බුදුරජාණන් වහන්සේ බුදු බව පතද්දී ආවා එක එක මාර උවදුරු ටිකේ උවදුරු ඔක්කොම මේ සීළු මිනිස්සුන්ට එනවා. කලාකරුවා මේ මානසික ස්වභාවයක් පෙන්වුවේ පිටින් ආවේ නැහැනේ. තණ්හා රති රගා කියන ගෑනු ළමයි තුන්දෙනා ඕනම මේ මනස දිනු කරගන්න කෙනෙකුට එන තුන්දෙනේ. ඉතින් අපේ අය හිතන්නේ ඇත්තට ගෑනු ළමයි ඇවිල්ලා නැටුවා කියලානේ. පොඩි කාලේ දහම් පාසලේදී පොඩියට ඉගෙනපු දේ තමයි ලොකු වෙනකොට ඒක චින්තනයේ වශයෙන් විශාල වුණේ. පුළුල්ුන්නේ. ඉතින් මේකම මිනිස්සු විශ්වාස කරනවා. නමුත් ඒ තුන්දෙනාට දාපු නන්තුන බැලුවාම තේරෙනවා මේ කියන්නේ මේකයි කියලා. මොකද තණ්හා රති රග. ඔය තුන්දෙනා හැමෝටම නටනවා. හැමෝටම නටනවා අපිට වෙලා තියෙන්නේ ඒක දිහා බලාගෙන ඒකට රැවටෙනවා මේක ගවේෂණය කරන්නේ. අරකට නොරැවටි හිටියයි කියලා වැඩක් නැහැ. අපි ගමනකුත් අපි යන්න ඕන. දැන් පාරේ අපි ගමන් කරන්නේ පාරේ ඉරිපිලිපදින්නද? නැහැ. අපි ගමනක් තියෙන වෙන දිහාව කියන්නේ අපි ඒ ඉලක්කයට යන්නේ. හැබැයි ඉරි ටික පිළිපැදගෙන යනවා. හැබැයි කෙනෙක් ඉරි පිළිපැද හිටියොත් පාරට ගිහිල්ලා ඒ වුණොත් පිස්සෙක් වෙනවා. පාරට යන්නේ ඉරි පිළිපැදින්න නම් වැඩන්නේ. ඉතින් ඒ වගේ අපිත් මේ තියෙන එක එක දේවල් වලට ආස කරන්නේ නැතුව ඉන්නවා. හරම ඉන්නවා, මෙහෙම ඉන්නවා, අට සීල් දස සීල් ඉරි ටික පිළිපැද පැද ඉන්නවා. ඉතින් බෞද්ධය රස්තිය ආදු වෙනවා මග ගමනනේ. ගමන යන්න, ගමන යන පාරේ ඔය ඉරි ටිකත් එහෙමින් කඩන්න නැතුව පිළිවෙතගෙන ගමන හොයාගෙන යන්න. ඔය ඉරි වලින් වැඩක් වෙන්නේ නැහැ. ඒ පහසු වෙන්න පොඩ්ඩක් ඒ ඉරි යොදා ගන්න ඇති ඉන්නේ. ඒකත් කාලෙන් කාලෙට ඕන ඕන විදිහට වෙනස් කරගන්නත් බුදුහාමුදුරු ඕන තරම් අවස්ථා දීලා තියෙනවා. බුදුහාමුදුරු වෙනස් කරලත් තියෙනවා. මොකද විනය තියෙන්නේ පිරිහීමට නෙමෙයි දියුණුවට. ආයුෂයට මිස පිරිහීමට යොදා ගන්න හොඳ නැහැ. සංවර්ධනයට දියුණුවට යොදා ගන්නවා. අපි එක එක දේවල් පිළිපැද ඉන්නෝ දර්ශන න්‍යාය නැතුවලා කියලා. ඒ දර්ශන න්‍යාය අපි තුල පහළ වේ යුතුමයි. ධර්මයේ වරක් බුදුරජාණන් වහන්සේ උපමා කරනවා මේ අර උදක ප්‍රසාද මාණික්ක වගේ කියලා. ඒ උදක ප්‍රසාද මාණික්කය කියන එක ජලයට දැම්මහම ඒ මඩ තැම්පත් වෙනවා. ඒ මණිකේ තියෙන බලයට. ඒ නිසා ධර්මයේ ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගත්තට පස්සේ නම් මනස ඉබේට අර උදක ප්‍රසාද මාණික්කය දැම්මා වගේ මනස වේද සංසුන් වෙන ගුණයට එනවා. නමුත් පොදු පුතඥන මනස ඉබේට සංසුන් වෙන්නේ නැහැ. ස්වභාවයට ඉඩ දුන්නොත් ගලාගෙන යන්නේ ව්‍යාකූලත්වයට. ස්වභාවයට ඉඩ දෙන්න ස්වභාවයක් කියන එකක් නැහැ. තියෙන්නේ දෘෂ්ටි ජාලාව. එක දෘෂ්ටි ජාලාවක් ගලාගෙන යන හැටියට ගලාගෙන යන්න දුන්නහම ඒකෙන් තමන්ට විශේෂ ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ නැහැ. මුලින්ම තියෙන්නේ අපිට අර ප්‍රතිපත්ති වශයෙන් කිසියම් දෙයකට නැඹුරු වෙන්නේ නැතුව මොකද්ද මේ කියන බන, මොකද්ද මේ කියන සද්ධර්මය සත්‍ය කියලා නුවණින් ගමනක් යන්න ඕන. විදර්ශනා ධූරයට යන්න ඕන. අර සංයෝජන තුන නිදහස් වෙන තුරුම. තාම අපි උදා කරගත්තේ නැහැනේ අර මමත්වයේ ඉක්මවා දකින සදහම් මැස. ඒක උදා කරගත්තට පස්සේ නම් එතන ඉඳලා තියෙන ස්වභාවයත් එක්ක ගනුදෙනු කිරීම. කන්ද පල්ලෙහා ඉන්න කෙනෙක් හිතාගෙන හිටියොත් මට ඔක්කොම පේනවා කියලා වැරදීනේ. කන්ද උඩ ඉන්න කෙනාට ඔක්කොම මට පේනවායි කියලා හිතීම නෙමෙයි, යාට ප්‍රත්‍යක්ෂතාවයක් ඇති වෙනවා. ඒකේ වරදක් නැහැ. හරිනේ. එතකොට අර කන්ද උඩ ඉන්න කෙනා ක්‍රියා කරන වැඩපිළිවෙල පහළ ඉඳන් ක්‍රියා කරන්න ගියොත් අර උඩ ක්‍රියාවලියට වඩා පහළ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් වෙනස්. ඒ වෙනසක් තියෙනවා. ඒ නිසා සාමාන්‍ය තත්ත්වයේ ඉදි ස්වභාවයට ඉඳ දෙන්න කියලා අපි උත්සාහ කළොත් එහෙම එතන තියෙන්නේත් අපේ යම් කිසි ප්‍රයත්නයක්, දෘෂ්ටියක්, ප්‍රතිපදාවක් වයිකුත් දෙයක්. ඒක විමසුන් විදර්ශනා කරන්න. කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපත්ති. ධර්මයට ධර්මය අනුව ගලපමින් අධ්‍යාත්මික මනස ධර්මයට ගලපෙන විදියට හදනවා. ධර්මය කියලා කියන්නේ විනය නෙමෙයි. මේ ධර්මයේ ගැඹුරු સિદ્ધાંત, ඒ කියන්නේ නිර්වාණ સિદ્ધાંત ධර්මය කියන්නේ. මේ સિદ્ધાંત අනුරූප අනුගමනය කරමින් මනස ඊට අදාළව වෙනස් කරනවා. ඒක උදාහරණ දක්වලා තියෙන්නේ අර හී වඩුවේ හී වල ඇදාරිනෝ වගේ වැඩේ. ඇදාරිනෝ වගේ කියලා ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන්නේ වගේ වැඩක්. ලී වල ඇදාරිනෝ වගේ වැඩක්. මේ වඩු පාසුම් නැහැ කෙනෙක්. මුලින්ම අපිට තියෙනවා මේ මනස නැමැති ලෝකේ තේරුම් ගන්නවා. තේරුම් අරගෙන තේරුම් ගන්නවත් එක්කම හරියට තේරුම් කරගත්තොත් අතහරින්න ඕනේ නැහැ, අතහැරෙනවා. දැන් මිනිස්සෙකුට අතේ ඉන්නේ ওই නයික් කියලා යාට වටහලා දුන්නොත් එහෙම එයාට අක් ගහලා අතහරිනවා නෙමෙයි අතහැරෙනවා. දැන් එකපාරට ළඟ කකුල් දෙක ළඟ ඕන් නයික් කියලා කියපු ගමන් එයා ඇත්තෙන් මෙතනින් නික්මෙනව නෙමෙයි ඉබේට ඒ දේ එතනින් ඔහු උඩපයින්නවා එතනින් කෑ ගහලා. ඒ නිසා මේ ලෝකයේ යම් ආකාරයක සත්‍ය අවබෝධ වීම කියන තැනදී අතහරින්න අවශ්‍ය නැහැ, අතහැරෙනවා ඉබේට. ඒ නිසා විශේෂයෙන් මේ අපේ දේශනා තුලදී මේ ගොඩාක් දෙනෙකුට යන දෙයක් තමයි මේ යම්කිසි මේ ස්වභාවයට ඉඩ දීලා පාඩුවේ ඉන්න ඕන කියන අදහස. ඒ නිසා එසේ ක්‍රියාවකට නොඇටිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතකොට ප්‍රඥාවට බර වෙන්නේ නැහැනේ අපි. එතකොට අපි සාර්ථක වෙන්නේ. දැන් අපි උදාහරණයක් වශයෙන් කුඹුරක් ටිකක් වී වපුරලා කුඹුර ටිකක් කරලා හැදීගෙන එන මිනිස්සෙකින් ඇහුවොත් ඔයා මොකද කරන්නේ? මම මේ නියරට වෙලා වාඩි වෙලා බලාගෙන ඉන්නවා කියලා එයා කියනවා. මොකද මේ කුරුල්ල හැම වෙනවද ඉතින් බලාගෙන ඉන්නවා. හැබැයි මේ අහන්නේ ඇවිල්ලා කුඹුරක් කරපු නැති බුද්ධලෙ. එතකොට මෙයක් කුඹුරක් කරන්න ඕනේ කියන වැඩපිළිවෙලට මෙයක් ගිහිල්ලා අර නියරක් උඩින් වාඩි වෙලා අර පුරහන් වෙච්ච කැලෑවක් තියෙන කුඹුර තියම් බලාගෙන ඉන්නවා. කොහොමද වැඩේ? මේ එක එක පියවරවල් වල තියෙන එක එක වැඩපිළිවෙලවත් ඒ හැම එකක්ම හරි. හැබැයි එතෙන්ට එක යෙදෙන්න ඕනේ. එහෙමයි. දැන් අපිටත් ඒ කාලේ ඔය සිද්ධියක් තිබ්බ. අපේ මේ මම ඇඹිලි පිටියේ ඉඳී අපේ නායක හම්බුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ මේ අපි දවල්ට නිදා ගන්න දෙන්නේ නැහැ කෑමෙන් පස්සේ පොත් පලන්න කියලා, පොත් පාඩම් කරන්න කියලා තියෙන්නේ. මොකද දෙකට පාඩම් ගන්නව අනිවාර්යෙන්. සමහර ලාට ඉතින් අපිට නිදිමතක් આવොත් නායක හමුදුරුත් නිදිනේ කියලා එහෙම ඉතින් පොතත් අරගෙන එහෙ නිදාගත්තා. ඉතින් වේවැල් පාරක් ගහනවා නිදාගත්තාම. ඉතින් අපි හැමදාම ගුටි කාලා ඉන්නවා සමහර දවස් වලට. කටගාර කොළු ගැටි එක් අහනවා. ඉතින් අපිට නිදාගන්න පයි කියලා එහෙනම් නායක හමුදුරු නිදාගන්නේ. එහෙම නායක හමුදුරුනේ තරහා ගියේ නෑ, ඒකට hina ගියා. එහෙනම් පොඩි උනාට අහු ප්‍රශ්නේ හොඳයි නේ තාම කියලා. ආ ආයෙනකෝ කට්ටි ඔක්කොම එනවා කිව්වා. හා අනල ගහලා පෙන්නන මේ තියෙන්නේ මගේ උපාදි සහතිකේ. දැක්කද? මේ තියෙන්නේ මගේ සර්ප වෛද්‍ය උපාදි සහතිකේ. මේ ආයුර්වේද උපාදියක් තියෙන්නේ. මේ නායක পদවි උපාදි තියෙන්නේ කියලා මෙහෙම තියෙන උපාදි ටිකයි සම්මා ටික ඔක්කොම පෙන්නන. දැන් මේව තියෙනවද ඕගොල්ලන්ට? නෑනේ. හා මේව තියෙන කට්ටිය බුදිය ගන්න පුළුවන්. හැටි ඉඳලා නැති කට්ටිය පාඩම් කරන්න ඕන. නැති කට්ටිය පාඩම් කරන්න ඕන. අන්න ඒ වගේ එක එක ස්වභාව තියෙන. දැන් ඇත්තෙම මේ මම අද මගේ වැඩපිළිවෙල මොකද්ද? මගේ භාවනාව මොකද්ද කියලා මං කිව්වොත් එහෙම ඒ භාවනාව කළොත් එහෙම මේ ආදුනිකේ එයාට බෑ අර කුඹුර දිහා බලන් ඉන්න වගේ වැඩේ වෙනවා. ඈ දැන් කුඹුරෙන් වීටික එළියට ගත්ත මනුස්සයා මොකද කරන්න කියලා හෙව්වොත් මම ඉතින් වීටික ගෙනල්ලා අටුවේ දාලා පුටුවට වෙලා වාඩි වෙලා ඉන්නවා කියයි. නැත්තම් කියයි මම අටුව පරිස්සම් කරගෙන ඉන්නවා කියලා. ඉතින් අටුව පරිස්සම් කරගෙන හිටියම් කුඹුර වැවෙනවද? කුඹුරක් හදාවු නැති මනුස්සයෙකුට. එක එක් කාල සමයන්වලදී එක් එක් ක්‍රමවේද තමයි භාවිතා කරන්න තියෙන්නේ. එහෙම තත්ත්වයක් තියෙනවා. හැබැයි ගොඩක් ඉහළ මට්ටමට ආවට පස්සේ ස්වභාවයට ඉඩ දීලා අපේ අචංචාහාමුදුරුවන්ගෙන් එහෙම ඇහුවා මොකද්ද ඔබ වහන්සේගේ භාවනාව කියලා. උන්වහන්සේ මට භාවනාව කියලා එහෙම විශේෂයක් නැහැ. එහෙම ප්‍රගුණ කරන්න දෙයක් නැහැ. මම බොහොම සැහැල්ලුවෙන් පාඩු ඉන්න එක තමයි කරන්නේ කිව්වා. ඒ අර මේ කුඹුර පස්සවල වී අරගෙන ඇවිල්ලා අටුවේ දාලා පුටුවේ වාඩි වෙලා ඉන්නේ කිනේ. නේද? දැන් අපි නායකහඳුරන් කාලසටහන බලාගෙන ඉඳලා උන්වහන්සේ කාලසටහන සාමාන්‍යයෙන් උදේ නැගිට්ටා, දාන වැළඳුවා, ආවා, කාතරි කතා මහ කළා. ඊට පස්සේ බුලත් දිනක් කැපුවා, පත්තරේ බැලුවා. ඈ ඊට පස්සේ තියෙන ආගමික කටයුත්තකට ගියා, ආයි ආවා. ඈ පොඩ්ඩක් වෙලා ඉඳලා පොඩ්ඩක් සැතපීලා නැගිට්ටා. ඉතින් ওই කාලකට හර ළමයි කරන්නේ යුත්තේ. ඈ ළමයි යන ගමනේ කළා මොකද වෙන්නේ? ඒක හරියන්නේ නැහැ. සාපි කොතනද ඉන්නේ? ඒක හොඳටම තේරුම් කරගත්තාම ඒක හරි. තමාත් ඉන්න තේරුම් කරගන්න ඕන. අපි එංගලන්තේ කෙනෙකුට කෝල් කරලා අහනවා මොකද මේ වෙලාවේ කරන්නේ? අනේ මම මේ ඇඟ පුරාම රේඩියෝ තාගෙන හීටර්ස් දාගෙන ඉන්නේ කියනවා. මේ කාන්දාරේ මිනිස්සු ඇඟ පුරාම තාගෙන හීටර්ස් දාගෙන ඉන්නේ කියොත් එහෙම එයාට වෙන එකක් දැනෙන්නේ. ඒකයි ක්‍රමේ. අනුගත වීම ඒක තමා තුළින් තමාගේ තියෙන ගැටලුවට සාපේක්ෂිතව තමන් ඒ දේ කරන්න ඕන. ඒ නිසා මුලින්ම කරන්න තියෙන විදර්ශනා කරන්න. ඒ තමයි කුමුර සම්පාදනය කරනවා. එයා විදර්ශනා කරන කොහොමද මේ ලියදි හදන්නේ? කොහොමද මේ කුඹුරට වතුර ගේන්නේ? කොහොමද මේවා පිඩලි කරන්නේ? කොහොමද මේක වපුරන්නේ? ඔන්න විදර්ශනා දුරේ කරගෙන යනවා. සොයා බලන, විමසා බලන. මේක ලොකු ශල්‍ය කර්මයක්. ශල්‍ය වෛද්‍යවරේ ස්කෑන් කළා, අර X කිරණ යොදලා ඒවා බලලා ඒ ෆොටෝ අරගෙන මොකද කියන්නේ? මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ මෙන්න මේ කොටස ඉවත් කරන්න ඕන, මේ ගෙඩිය ඉවත් කරන්න ඕන කියලා කියනවා. දැන් අපිටත් තියෙන එහෙම අපේ මනස තුලත් එහෙම අවඩදායි ගෙඩියක් තියෙනවා. තුවාලයක්, පිළිකාවක් තියෙනවා මනසේ. ඒ තමයි පුජ්‍යල මමංකාරයේ නැමැති පිළිකාව. මමංකාරය වැඩුණාම මිනිස්සුන්ට මොන ලෙඩේ ඔක්කොම ලෙඩවල වඩා බරපතල ලෙඩක්. දැන් ලෝක යුද්ධවලට ඔක්කොටම හේතුව මේ මමංකාරයනේ. gedara passa samaaje passa loka passa ඔක්කොම තියෙන්නේ මමංකාරය. ඒ නිසා මං හිතන්නේ ලොකුම සල්ලය වෛද්‍ය ක්‍රමය සහ කලයුතු වැදගත්ම ඉවත් කිරීම වෙන්න ඕන මේ මමංකාරය ඉවත් කිරීම. ඉතින් මෙයා තේරුම් කරගන්න ඉස්සල්ලා උත්සාහ කරගන්න මොකද්ද මේ මමංකාරය කියන සිද්ධාන්තය, කොහොමද මේ සල්ලේ කර්මය සිද්ධ කරන්නේ? වෛද්‍යවරයෙක් නම් මොකද කරන්නේ? යා සාකච්ඡා කරනවා, කල්පනා කරලා බලනවා, විවිධ පරීක්ෂණ කීපයක්ම සිදු කරලා බලනවා. බලන තම බොම් සුපරීක්ෂාකාරී මේ මමංකාරය ඉවත් කරනවා. අපි මමත්වය තුළම ඉද්දි මේ බණ අහන නිසාත්, මමත්වය තුළින්ම මේවා හිතන නිසාත්, නැවතත් අපේම තියෙන මෝහාන්ධකාරයත් එක්ක පැටලිලා නැවතත් අපි වැටෙනවා මමත්වයට. එතකොට අපි මතක තියාගන්න ඕන මේ අහන්නෙත් මේ මමත්වෙමයි. ඊළඟට මම හිතන්න බලාපොරොත්තු වෙන්නේ මමත්වෙමයි. ඊළඟට මම ක්‍රියාවකට බැසගත්තොත් මා ක්‍රියාවකට බැසගන්නෙත් මමත්වෙමයි. කොහේද ඉතින් මමත්වයේ ඉක්මවාගියේ? ඔය ඉන්නේ මමත්වයේ තුලම කැරකි කැරකි කියලා පාඩම උගන්වන්න ඕන. ඒක ඔය විදියට පුළුවන් ද මමත්වයේ ඉක්මවා යන්න? එහෙනම් විදර්ශනා කරලා බලනවා. එතකොට දිට්ඨිංච අනුපගම්ම සීලවාන්න, දෘෂ්ටියකටපත් නොවුණු ගුණය කියන එක ආරම්භ වෙන තැනින්දීම තමයි ඔන්න පටන් ගන්නවා ලෝකෝත්තර කුසලයේ සීලය. ආර්ය සීලය ආරම්භ වෙන්නේ එතන. සම්මා දිට්ඨිය එතන ආරම්භ වෙනවා. සමහර වෙලාවට මේ ලෝකේ දැනුම හැම හොයාගෙන යන පිරිස ගොඩක් දෙනෙක් මේ ඉල්ලනවා, මේ අපිට තේරෙන්න හොඳට කුට්ටියක් වගේ සංකල්පයක් ඕන. එහෙම දෙයක් අපි හම්බුනහම අපි කියනවා, ආ අන්න මට ඒක තේරුණා කියලා. තේරෙනවයි කියලා කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන පැහැදිලිව කුට්ටියක් හැටියට හම්බුනා නම් ඔන්න තේරෙනවා. එතකොට තේරුම් ගන්නවයි කියලා කියන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ක්‍රියාවලිය. තේරුම් ගන්න ඉන්ද්‍රිය සාපේක්ෂිතනේ. කොස්කෙඩිය මේ වගේ, පාට මේ වගේ, හැඩය මේ වගේ, ලක්ෂණය මේ වගේ, රසය මේ වගේ කියලා යම් සිද්ධාන්තයක් දෙනවද අන්න තේරුම් ගැනීමට ඊටාම සරල හා පහසුම ක්‍රමය. එතකොට භෞතික ලෝකයේ ක්‍රියාවලියේ දැනුම ගොඩනැගෙන ක්‍රමය ඒකයි. හැබැයි ලෝකෝත්තර ක්‍රමය ඊට වඩා වෙනස්. මොකද නිර්වාණේ පාට හැඩ නැත, සාපේක්ෂිත ධර්මතා නැත. ඒ වගේම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන පාද ඉක්මවා ක්‍රියා කරන තැන. තවද කාර්ය අසීරු බවට පත් වෙන. ඒ නිසා අධිචිත්ත අධිඥාන අධික ධාර්ෂණික බුද්ධි මේකට අවශ්‍ය කරනවා. ඒ නිසා ප්‍රඥාවන්තයන්ගේ ධම කියලා කියනවා. පඤ්ඤාවන්තස්ස අයං ධම්ම. උගතුන් ලෝකේ කෝටියක් නිර්මාණය වෙනකොට දාර්ශනිකයන් නිර්මාණය වන්නේ 10ක් වෙන්න පුළුවන්. දුර්ලභම පිරිස දාර්ශනිකයෝ. දැන් ගොඩක් අය සෙල්ෆෝන් භාවිතා කළාට ලෝකේ ඕක හොයාගත්තේ මිනිස්සු 10 දෙනෙක් වෙන්න පුළුවන්. හැමෝට භාවිතා කරන්න පුළුවන්. නමුත් අපි කවුරුත් දන්නේ නැහැ ඔක කිව්වේ වැඩ කෑල්ල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඊට පස්සේ ඒක ඉගෙන ගත්ත පරපුරකුත් යංගිස ඇති. කෑල්ල ගෙනාම ක්ලිප් එක ගහලා මුල්ලා දෙන එක ඒක ඒක දැනුමක් නෙමෙයිනේ. නේද? ඒක සරල ක්‍රියාවලියක්ම නේ. ඈ? ඒක හරියට අර කාමරයක් හැදුවාම ගිහිල්ලා මිනිස්සෙක් ඒකේ මේ ඉන්නවා වගේ වැඩ. ඒක සරල ක්‍රියාදාමය. ඔව්, හොඳ ප්‍රශ්නයක්. මොකද්ද විදර්ශනාව කියන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔකට අපිට පරීක්ෂා කරනවා කියන එක එදා ගන්න පුළුවන් නේ. දැන් ඔය ගුවන් තොටුපළ වල එහෙම පරීක්ෂා කරනවා, ඇඟ වෙනම පරීක්ෂා කරනවා, බෑග්ස් වෙනම පරීක්ෂා කරනවා. ඉතින් පරීක්ෂා කරනවා මේ මොනවද යා පරීක්ෂා කරලා බලන, නිකම්ම බල බලා ඉන්න ආසාවට කරන වැඩක්ද ගුවන් තොටුපළ ඉන්න කට්ටියක? නෑ, ආසාවට කරන වැඩක් නෙමෙයි. නිකම් මම බෑග් එක අරලා බලලා යන්න දෙනවා නෙමෙයිනේ. ඒගොල්ලන්ගේ තියෙනවා තහනම් ලිස්ට් එකක්. මේ තහනම් ලිස්ට් එකෙන් එකක් මේ බෑග් වල තියෙනවද කියලා තමයි බලන්නේ. හැබැයි දැන් ගොඩාක් ඒවයි නෑ, මොකකවත් නෑ. මොකද අපිත් දන්නවා මේ තහනම් ලිස්ට් එක මොනවද කියලා. ඒ නිසා අපි විදර්ශනා කරන්නේ තහනම් ලිස්ට් එකේ ඒවා තියෙනවද කියලා බලන්න. ඊළඟට අපේ මනස දිහා අපි බලනවා තහනම් ලිස්ට් එකේ ඒවා තියෙනවද කියලා. මොනවද තියෙන තහනම් ලිස්ට් එකේ දේවල් අපි බලනවා? මේන සිතුවිලි වල මමංකාරය දාගෙන එනවද, මමත්වය මා තුල තියෙනවද කියලා බලනවා. මමත්වය තමයි මේකේ තියෙන ලොකුම උපද්‍රවය. ඒතකොට මමත්වයේ තියෙන බෑග්ස් බෝම්බ හැටියට සලකන ඒව මා තුල ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මමත්වය ගෙන යාම තුලින් මද්ද්‍රව්‍ය ගෙන එනවා වගේ වැඩක් වෙනවා. ඒකෙන් සමස්ත රටට හානියක් වෙනවා. මා තුලත් මමත්වයේ වැඩිවීමෙන් මත් වෙනවා තමයි. මමත්වය කියලා කියන්නේ එක්තරා විදිහේ මත් වීම තමයි. මත් වීමක් තියෙනවා. තන අපේ සිතුවිලි පද්ධතියන් දිහා, අපේ ක්‍රියාදාමයක් දිහා, ඕනම ක්‍රියාදාමයක් දිහා බැලුවාම ඒක ඇස්සේ ගෑවිලා කොහෙන් හරි දිනනවා නම් මමත්වය. අපි ඒක ඉවත් කරනවා. එහෙම තියෙනවා නම් මේව කරනවා. ඉතින් ඒක තහනම් වුණාම සාමාන්‍යයෙන් ওই මද්ද්‍රව්‍ය වගේ දේවල් තහනම් වුණාම දැන් අපි පත්‍ර වලින් දැකලා තියෙනවා විවිධ උපාය මාර්ග වලින් ගේන්න බලනවා. චීස් කැට මැදට දාලා ගේනවා, අලගෝණිය වල දාලා ගේනවා, ගිලලා ගේනවා, ඈ විවිධ ආකාරයට මේ ගාලා මේව කරලා පෙති වගේ ගේනවා. ඒකුත් විදිහේ දේවල් කරනවා. ඉතින් ඒ වගේ අපේ පවත්තයත් එහෙමයි. මහා උපායශීලී මේ මාර ධර්මතාවයේ හරි උපායශීලී පෙනුමෙන් ලස්සනයි, ප්‍රසන්නයි, අලංකාරයි. ඔය කලාකරුවට ඇඳින්න තිබුණනේ තණ්හා රති රගා කියලා නිකන් ඒකේ කැතම කැත ස්ත්‍රීන් තුන්දෙනෙක්. මං අහන්නේ කැතම කැත ස්ත්‍රීන් තුන්දෙනෙක් අඳින්න තිබුණ තණ්හාව කියන්නේ මහා නරක දෙයක් නේ. ඇයි එයා ලස්සන ස්ත්‍රීන් තුන්දෙනෙක් ඇඳන්නේ? ඇයි ඒ? පුජ්‍යල දර්ශනය ප්‍රසන්නව ලස්සනට තියෙන්නේ. පේන්නේ ලස්සනට වෙන්නේ අවඩදායි දෙයක්. ඒ නිසා වරක උදාහරණ දක්වන්නේ උපමා කරන්නේ මොන වගේ දෙයක් කියලාද? විස තැවුරුණු කේජු කෑලි වගේ කියලා කිව්වා. ඒ කියන්නේ බොහොම රසවත් විදියට පේනවා, විපතක් තියෙනවා. ඒ වගේ ලස්සනට පේනවා, විනාශයක් තියෙනවා. ඉතින් අපේ මනසත් අපිව රවට්ටන ක්‍රමය ඕකයි. මනස හරි කියලා පෙන්නනෝ, සොඳුරුයි කියලා පෙන්නනෝ, හොඳයි කියලා පෙන්නනෝ, යථාර්ථයේ විපත සැලසෙනවා. ඔය සොඳුරු දේවල් පස්සේ ගිහිල්ලා තමයි මිනිස්සුන් අඳුරු වෙලා තියෙන්නේ ජීවිත. එතකොට විදර්ශනාව කියලා කියන්නේ මෙත්. මම ඔක ගොඩාක් පැතිරිලා යන දේවල් කියන්න පුළුවන්. නමුත් මූලික අවශ්‍ය සිද්ධාන්තනේ අපිට අවශ්‍ය. මොකද මුල් ටික සම්පූර්ණ කරගන්නනේ. ඔබ ගන්න, ඔබ කරන ක්‍රියාවලිය තුළ, ඔබ තියෙන පියවර තුළ ඔබ මමත්වයේ රැගෙන යනවද කියලා බලන්න. ඒකෙන් දුර වෙන්න උත්සාහ කරන්න. ඊට උවමනා කරන උපදෙස් ලබා ගන්න. ඊට උවමනා කරන විදියට මනස හැඩගස්වන්න. එතකොට එතන ඉදලා විචාර කාර්යභාරයක් තියෙනවා. කොහොමද මම මේ මමත්වයෙන් තොරව මනසින් පියවරක් තබන්නේ කියන එක. විශාල කාර්යයක් එතන ඉදලා තියෙනවා. මමත්වයෙන් තොරව කොහොමද කතා කරන්නේ? මමත්වයෙන් තොරව කොහොමද ජීවත් වෙන්නේ? මමත්වයෙන් තොරව කොහොමද සිතන්නේ? අන්තයකට වැටෙන්නේ නැත්තම් එතන මමත්වේ නෑ. අන්තයකට කොහොම හරි වැටුණොත් එතන මමත්වේ තියෙනවා. ඒකට අන්තයකට නොවැටි මිනිස්සෙකුට සිතවිල්ලක් උපද්දවන්න බෑ. අන්තයකින් තමයි සිතවිල්ලක් උපදින්නේ. එක්ක හොඳ අන්තයෙන් එක්ක නරක අන්තයෙන් එක්ක මධ්‍යස්ථ අන්තයෙන් මේ අන්ත තුනම ඉක්මවපු තැනින් සිතවිලි ගලාගෙන එනවනම් ඒක ස්වභාවික සිතවිල්ලක්. දර්ශන ගලාගෙන එනවනම් ඒ ස්වභාවික දර්ශනය. එක්කෝ සුඛ වේදනාන්තයෙන් සුඛාන්තයෙන්, එහෙම නැත්නම් මධ්‍යස්ථ වේදනාන්තයෙන්, එහෙම නැත්නම් දුක්ඛාන්තයෙන් තමයි උපදින්නේ. මේ මිනිස්සයා ළඟ තියෙන ශක්තියක් නෙවෙයිනේ මේ අවදි කරන්න හදන්නේ. මිනිස්සයා ළඟ නැති ශක්තියක් මේ අවදි කරන්නේ. ඒ ශක්තිය නිර්මාණය කළා, ඒක ප්‍රතිනිර්මාණ කරලා නැවත නැවත වඩලා අලුත්ම බීජයක් මිනිස්යාගේ විඥානය තුල සිටවපු ශාස්ත්‍රුන් වහන්සේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකයි. අනිත ඔක්කොම ශාස්ත්‍රවරු මේ තියෙන විඥානය මෙහාට මෙහාට පොඩ්ඩක් අල්ලා හදපු එකනේ කරේ. බුදුරජාණන් වහන්සේ නව බීජයක් ඉන්ද්‍රිය දර්ශන තුල නැති, පුජ්‍යල චින්තනය තුල නැති නව බීජයක් මිනිසාගේ දර්ශනය තුල, දර්ශන පස්සේට හසු නොවන සීමාව තුල තිබුණු දෙයක් සිටෙව්වා. හරියට දැන් විද්‍යාඥය කරන්නේ ඊට යම් මේ සාපේක්ෂිත දෙයක්. මොකද අපිට පේන්නේ මහ පොළොවේ ඉදදි මේ ලෝකේ ගෝලාකාරයි කියලා. ඉතින් එයා ඈතට කැමරා යවලා ලස්සනට ලෝක රවුම් කියලා ගෙනල්ලා පෙන්නනවා. සාමාන්‍ය ඉන්ද්‍රිය විෂය පද්ධතිය තුල අපිට නොපෙනිච්ච දේවල්නේ. ඉන්ද්‍රිය විෂය පද්ධතිය තුල නොපෙනිච්ච දේවල්. මේක ඉන්ද්‍රිය පද්ධතිය තුල නොපෙනෙන දේවල් නෙමේ, ඉන්ද්‍රිය පද්ධතියට හසු නොවනම දේවල්. නිර්වාණය කියලා කියන්නේ. ඉතින් එහෙවු දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ සොයාගෙන ඉන්නේ. ඒ නිසා විශිෂ්ටයි. අපි කතා කළේ විදර්ශනාව ගැන. කොටු වෙච්ච කුරුල්ලෙක් එයා කරන විදර්ශනාවක්. වටේම ඇවිද ඇවිද දැලේ දැල් ගණන් කරනවද? නෑ. එයා බලනවා මේ දැලේ කොහෙන්ද මට රිංගල යන්න පුළුවන් මට්ටමේ කවුලක් තියෙන්නේ කියලා බලනවා. කූඩුවකට හිර වෙච්ච ගිරවත් වටේට දුවතුව බලනවා. එයා ඒකේ තියෙන කම්බි වැල් ගන්න ගණන් කරන්න යනවා නෙමෙයි. එයාත් බලනවා මඩ කොයි පැත්තෙන්ද එළියට ගිල්ලිලා යන්න පුළුවන් කියලා බලනවා. ඊළඟට කොටු වෙච්ච සිරගත වෙච්ච මිනිස්සෙකුත් කල්පනා කරනවා, විදර්ශනා කරනවා. එයා බිත්ති හතර දිහා හරවමියෝ දිහා වට පිටාව බලනවා ඇති. බලන්නේ මොකටද? මං කොහොමද මෙතනින් පැනගන්නේ කියලා. ඔබට වෙලා තියෙනෙත් ඒ වැඩේ, ඔබ කළ යුත්තේ දැන් ඒ වැඩේ. මම මේ දුක්ඛ කන්දෙන් නිදහස් වෙන්නේ කොහොමද? කොතනින්ද මට ඉඩ කඩක් තියෙන්නේ මේ සිතෙන් නිදහස් වෙන්න? මමංකාරයෙන් නිදහස් වෙන්න මූලික කාරණේ ඔබ තේරුම් ගන්න තියනවද? මමත්වය තමයි සියලු ප්‍රශ්නවලට හේතුව කියලා. එන්නේ සිරවුණු කූඩුවක මිනිස්සෙකුට තියෙන ඒ කුරුල්ලට තියෙන ගැටලුව තමයි කූඩුව තමයි ඉගිලීමට නොහැකි බාධාව. දැලකට හසු වුණු කුරුල්ලට තියෙන මේ දැල තමයි මගේ බාධාව. හිරකූඩුවක ඉන්න මිනිස්සෙකුට තියෙන යට තියෙන බහදාව තමයි මේ වට කරලා තියෙන මේ දේ තමයි මගේ බාධා. ඒ වගේ අපිත් බලනවා මේ සොඳුරු තැනක නෙමෙයි ඉන්නේ, මේ බාධක ගොඩයක් ඉන්නේ. මේ බාධක ගොඩේ බලන්නේ බාධාවල් කොච්චර තියෙනවද කියලා නෙමෙයි, හැමතැනම පේන්නේ බාධාවල්. කොහොමද මේ බාධකෙන් නිදහස් වෙන්න පුළුවන් තැන? මනස තුල විදර්ශනාව යනු එයයි. දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. නිදහස හැවීම, නිදහස හැවීම, නිදහස, නිදහස, නිදහස. නිදහසට මාර්ගය නිදහස. දැන් විදර්ශනාවට හොඳ පුරෝකතනයක් නෙනේ. විදර්ශනාව කියන්නේ මොකන්ද? අපි නිකම් මේ දේවල් හඳුනාගත්තට වැඩක් නැහැ. බිත්ති කොහමද, අර කොහමද, දැල් කොහමද හදලා තියෙන්නේ, මොන වාහනේ වලින්ද, ඒව හොඳයි විද්‍යාඥයෙකුට, කූඩු හදන්න කෙනෙකුට. කූඩුවේ හිර වෙච්ච කෙනාට ඕන මේ දැල් මොන වර්ගයෙන් හදලාද නෙවෙයි, මේක බිඳගෙන යන්න පුළුවන් බැරිද කියන එක විතරයි. හරි, ඉතින් බෞද්ධයෝ ටික එහෙම අර දැල් ගණන් කරනවා, දැල් හදලා තියෙන්නේ මේ වයින් මේ වයින් කියනවා. ඒ ඉන්නවා කූඩු ඇතුළට වෙලා. ඒ විදර්ශනාව වැදගත් නැහැ. නික්මන්නේ කොහොමද, පලා යන්නේ කෙසේද, මොනවද මානසික දුක් රැසින්? සැප වේදනාව කියන්නේ දුකේ ආරම්භය, දුක් වේදනාව කියලා කියන්නේ ඒ සැපේ කෙලවර. සැපේට ආරාධනා කළාම එයා එන්නේ දුකත් එක්ක. මේ ගමන මගේ ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවා. නෞකාවක් කොළඹින් දිහත් කරනවා, මේක ඇමරිකාව කරා යන නෞකාවක් කියලා. නෞකාව ජැටියෙන් ඉවත් කරනකොටම එයාට ඇමරිකාව තොටුපළ පේන්නේ නැහැ. ඌට පේන්නේ නිමක් කොනක් නැති පේන නිමක් වුණත් තියෙන වෙනම, නමුත් පේන මට්ටමේදී නිමක් පේන්නේ නැති සාගරේ. ඈට පේන්නේ ඒක. ඒ සාගරේ මැද විවිධ බාධක මාවත් සොයාගෙන එයා ඒ අදාළ ස්ථානෙට යනවා. යනකම් ඒ අදාළ ස්ථානය අපිට පේන්නේ නැහැ. පේන්නේ නැති ගමනක් යන්නේ. අවසානයේ පේන්නේ. දැන් අපි මෙතනින් පිටත් වුණු ශ්‍රීපාද යන්න කියලා පොඩ්ඩක් පල්ලෙහාට කියලා ගියයි. මේ ශ්‍රීපාදේ වගේ කන්දක් නම් මුකුත් පේන්නේ නැහැ මට. මේ දකුණු පැත්තට වංගුවක් නම් පේනවා. ඒ පොඩි දුරයි. ඉතින් හරියදී වංගුවත් යන්න. ඊට පස්සේ ටික දුරක් ගිහලා ගියයි මට එහෙම කන්දක් නම් තාම පේන්නේ නැහැ. පොඩි ඇලක් වගේ එකක් පේනවා. ඔවම පහු කරගෙන යන්න. මූලික ඉලක්කය තමයි වැදගත් වෙන්නේ. අනිත් අහුවෙන දේවල් පහු කරගෙන යන්න. ගියාම හම්බේ. දැන් ගයක් කියලා එක පාරට අපිට හදනකොට අපිට ගෙයක් කියලා මොකක්වත් පේන්නේ නැහැ. ඉතින් අපිට පොල් බිම වලවල් ටිකක් මුලින්ම අපි දකින්නේ. ඊට පස්සේ ගල් කඩවල ටිකක් දකින්නේ. පූර්ණත්වයටපත් වෙච්ච දවසක අපි දකිනවා. අපි මේ දේශනාව පටන් ගත්ත වෙලාවේ ඉඳලා දෘෂ්ටි කීයක් සෝදනය කරගෙන අලුත් කරගෙන ඉස්සරහට ආවද? ඒ වගේ ඉතින් තව දේශනා ගණනාවක් අහනකොට අර දෘෂ්ටි වෙන නොයෙකුත් නොයෙකුත් දේවල් පිරිසුදු කරගෙන දෘෂ්ටි විසුද්ධිය පිණිසයි කියන්නේ. දෘෂ්ටි පිරිසුදු කරනවා, සුද්ධ කරනවා. එසක දෘෂ්ටියක් තියෙනවා, මිත්‍යා දෘෂ්ටිය. දැකීමේ න්‍යායේ ක්‍රමවේදේ වැරද්දක් තියෙනවා, වැරදි. තමන්ට පේන්නේ හරි කියලා, තමන්ට පේන්නේ නැහැ වැරදි කියලා. ඒකනේ මෙතන තියෙන ප්‍රශ්නේ. තමන්ට පේන්නේ හරි කියලා. සමහර ලාට වැරදි කියලා පෙනුනත් මිදෙන්න ක්‍රමයක් තේරෙන්නේ නැහැ. දැන් ඔය මමත්වය තමයි සියලු ප්‍රශ්නවලට හේතු කියලා බුදුරජාණන් වහන්සේට කලින්ම මේ හිටපු සාස්ත්‍රවරු තේරුම් අරගෙන තිබ්බා. මමත්වය තමයි සියලුම ප්‍රශ්නවලට මූලික සාධකය කියලා. නමුත් ඒගොල්ලන්ට මේ මමත්වේ නිදහස් වෙන්න වැඩපිළිවෙල හවුන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ ගින්නට පැනලා මැරිලා බැලුවා. ඊට පස්සේ ජලයේ සේදුහාම යනවා කිව්වා. ඇඳුම් අඳින්න නැතුව හිටියා. එක එක වෘත ගෝ උත සුනක උත අනුගමනය කළා. කායට දුක් දුන්නා. කන්න නොදී හිටියා. හුස්ම නොගෙන හිටියා. මොනවද දේවා කරා? හුස්ම ගන්න එක අවමෙන් කළා. මේ බැලුව මේ මමත්වය දුරු කරන ක්‍රමය. හුස්ම ගන්න නැතුව ඉන්නකොට අර වේගයෙන් යන සිතුවිලි පද්ධතිය නැතුව යනවා. තේරෙන? ඒ ක්‍රමේ නිසා තමයි ඒ කාලේ මේ මමත්වේ අඩු වෙනවා, මේ සිතුවිලි වල වේගය අඩු වෙනවා කියලා හුස්ම නොගෙන හිටියා. නාහේ තද කරගෙන හුස්ම නොගෙන ඉන්නවා. දැන්ුණත් බලන්න පොඩ්ඩක් හුස්ම තද කරගෙන ඉන්නවා. මේ මගේ භාවනාවක් එහෙම නෙමෙයි හොඳයි. ඒ වැඩිහින් ලෙවා මේ අර මේක නැති වෙනවා. ඒකට හේතුව තමයි මෙතන අපේ අර මේ මොලේ ආශ්‍රිතව ගමන් කරන එක්තරා තියෙන සංඥා පද්ධතිය නැති කරවන කුඩා ස්ථානයකත් ස්පර්ශ වෙලා තමයි මේ ආස් වාස ප්‍රාස්වාස ක්‍රියාත්මක වෙන්නේ. අර ඒ ස්ථානේ මේ ආස්වාස ප්‍රාස්වාස දැවටෙන එක නතර වෙනවා. නතර වෙනකොට අර යම් ආකාරයක ඒ ආශ්‍රේත දැවටීම නිසා ඇතිවන වේදනාකාරීත්වය කියන එක නැතිවීම තුළදී පොඩි සහනශීලීත්වයක්, පොඩි විවේකයක් වගේ එතෙන්ට හම්බ වෙනවා. දැන් කකුල් දෙක උනත් තියලා තියලා දිගට දිගට ඇවිදිනකොට ඒක රත් වෙනවා වගේ දෙයක් වෙනවනේ, මහන්සි වෙනවා. ඉතින් පොඩ්ඩක් අපි ඒක හතර වුණාම ඒක පහසුවක් තියෙනවා. ඒ වගේ ඒ ස්ථානයේ අර නිතරම සුලඟ වැඩි ආස්වාස ප්‍රාස්වාස වැඩිම නිසා ඇතිවන විහිසකාරීත්වය නැති වෙනවත් එක්කම එතන පොඩි සහනයක් දැනෙනවා. දැන් ওই දුම්බීමේදී එහෙම එතනට තමයි බලපෑම ඇති කරන්නේ මොලේ. ඒක කුඩා ස්ථානයක්, ඒක බොත්තමක් වගේ පොඩි ස්ථානයක්. එතන ලොකු කාර්යයක් සිද්ධ වෙනවා. එතන මේ ඇහැක් වගේ එකක්. ඒක දැන් කොතනද කියලා කිව්වොත් ඒක මට මේ මොලෙන් කොතනද කින්ද මන්ද කියනට වැඩිය මෙන්න මෙහෙම කියන්න පුළුවන්. දැන් ඔබ රූපයක් මවා ගන්නකොට ඔබට ඒක දැනෙනවද? මේ කකුල හරියෙන් මැවෙන්නේ කියලා නෑනේ, බඩ හරියෙන් කියලා. දැන් gedara මවා ගන්න පොඩ්ඩක් තමයි gedara. ඔබට ඒක පැහැදිලිව පේනවනේ මේ ඔළුවේ මැද කොටසකින් මට ඒක පේන්නේ කියලා. මේක බඩ හරියින් කියලා දැනෙන්නේ නැහැ නේ. පපුව හරියින් කියලා දැනෙන්නේ නැහැ. ඔළුවේ මේ මැද කොටසකට තමයි මට මේ ගී පේන්නේ කියලා තේරෙනවා නේ. අන්නේ ස්ථානය. එතන මේ ආස්වාස ප්‍රාස්වාස වදිනවා. හුස්ම ගන්නකොට. ඒ ක්‍රමේ හරියන්නේ නැහැ. ඒ ක්‍රමේ හරියන්නේ නැහැ. මනස ගලාගෙන යන්නේ නිතරම එකක් අතහරින්නේ එකක් ඇලෙන්න ඕන. එකක් අතහරින්නේ එකක් ඇලෙන්න ඕන. ඇලෙන්නේ නැතුව අතහරින්නේ නැහැ. කූඩල්ලගේ ගමන කිව්වේ ඔකනේ. සසර ගමනත් නෙමෙයි අත් වශයෙන්ම තෙන්දි පෙන්වන්නේ සසර ගමන තමයි. ඉතින් මෙතනම තියෙන්නේ. මෙතනම මනසෙම තියෙන්නේ සසර ගමන. ඒතකොට මේ මනස එකක් ඇලිලා තමයි තව එකක් අතහරින්නේ. ඔලෝකේ සසරින් නිදහස් වෙන්න බැරි හේතුව. පුරුතඥායට ලේසි. බලනකොට මෙයාව මේක අතහැරලා තියෙන්නේ තවත් එකක් අල්ලගෙන. ඊළඟට ඔන්න අපි ඒක විශ්ෝධනය වෙන්න කියනෝ යම් යම් කරුණු. සුද්ධ වෙන්න කියනු කියනකොට එයා මෙන්න බලනකොට තව එකක් අල්ලගෙන තමයි ඒක අතහැරලා තියෙන්නේ. ආයිතින් එතෙන්ට ගියාම අපි ඒක විසුද්ධ වෙන්නේ යම් යම් දේවල් ටිකක් කියනවා. කිව්වම මෙන්න තවත් එකක් අල්ලගෙන ඒක අතහැරලා. ඒ දිට්ඨිංච අනුපගම්ම කියන්නේ දෘෂ්ටි වලට පත් වෙන්නෙම නැති ස්වභාවයට එන්නේ. ඉතින් ওই විදිහට වැරදි ගොඩක් යනකොට වැරදෙන හැම මොහොතකම දහස් වතාවක් ඉගෙන ගන්නවා කියනවනේ. එක වතාවක් වරදිනකොට කරුණු 1000ක් එයා ඒකෙන් ඉගෙන ගන්නවලු. ඒ නිසා ඒක වැරදීමක් නෙමෙයිලු. එක සැරයක් වරදිනකොට 1000ක් දේ එයා ඉගෙන ගන්නවා ඒකෙන්. ඒ වගේ ওই විදිහට වැරදි ගොඩාක් සිද්ධ වෙලා අරයා ලක්ෂ කෝටි වාරයක් බොහෝ දේ ඉගෙනගෙන ඒ මතින් දෘෂ්ටි විසුද්ධිය ඇති කර ගන්නවා. වරදිනවා. ආරම්භයේ ඉඳලා වද. ඒ නිසා කල්යාණ මිත්‍ර ශ්‍රවණය, සද්ධර්ම සාකච්ඡා, සද්ධර්ම ශ්‍රවණය. ඒතම් මංගල මුත්තම. හා? සාමාන්‍යයෙන් කායික මානසික විදර්ශනාව සඳහා ධර්මයේ සෙවීම සඳහා යොමු වීමක් තියෙනවා. ඒතකොට යොමු වීම තියෙනවා නම් ඒ යොමු වීම තුල තියෙන කලබලයක් තියෙනවා නම් ඒක කමන්නේ. ගමන යන්න තියෙන කලබලේනේ. ඒ කලබලේ වරදක් නෑ. වෙන දිහාවකට ඇදලා යන කලබලයක් තිබ්බොත් තමයි මෙතන ප්‍රශ්නේ. විදර්ශනාව කරාම යන කලබලේ කමන්නේ. වෙන දිහාවකට ඇදලා යන කලබලයක් තිබ්බොත් එතන ගැටලුව. දැන් අපි උදෑසන ඉතින් පිරිසුදු කරලා ක්‍රෝයේ හදා ගන්නවා. නමුත් ඊට පස්සේ දවස පුරාම සිද්ධ වෙන්නේ ආයි පොඩ පොඩ කිලිටි වෙන එක. අපි එකට දොසක් කියන්නේ නැහැ. මොකද ඒක වෙන්න ඕන දෙන්නේ. වෙන දෙන්නේ. ඒ වගේ විදර්ශනාව කිරීම සඳහා යම් නිර්වෘල් මානසිකත්වයක් අවශ්‍යයි. ඒකත් හරියට අර රතයක් පදවනවා වගේ කාර්යයක්. හොඳ අවධියක්, හොඳ සිහියක්, හැම මොහොතකම හොඳ අවධානයක් ඕන. නමුත් ඒක හොඳට ඇඟට ජීවිතේට පුරුදු වුණාට පස්සේ අමුතු ක්‍රියාවලියක් කියලා එයාට දැනෙන්නෙත් නෑ. අස්සනට යනවා. නමුත් ලොකු අවධානයකින් යන්න ඕන. මං හිතන්නේ සම්පූර්ණ අවධානය ගිලිලා තප්පර 30ක් තිබුණොත් ඇති වාහනයක් නේ. වාහනේ පදවද්දී තප්පර 30ක් හොඳටම ඇති. අස්සක මුල්ලක ප්‍රවාදයක වාහනයක් ගොඩට ගිල්ලක් අස්සේ ආ ඉන්නේ තප්පර 30ක් ඇතුළත. ඒ නිසා ඒක අවධානය කියන්නේ කොහොනේ? දැන් මේ දේශනා මාර්ගය තුළින් හොඳට තේරෙනවා තමන්ගේ දර්ශන සම්පත්තිය ඥාන සම්පත්තිය බොහොම ඍජු වෙනවා, කාර්යක්ෂම වෙනවා, විමර්ශනශීලී වෙනවා, කියලා හොඳටම තේරෙනවා. ඔය විදියට ඔය නුවණ මේ ගමන යා යුතුයි. බුදුරජාණන් වහන්සේගේ සමයේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා ඉවර වෙනකොට ඇත්තෝ සමහර නුවණ දියුණු කරපු ඇත්තෝ මේ මොහොතේම මාර්ගඵලවලට පත් වුණා. සමහර අය මාර්ගයට පිවිසියා, සමහර අය ඵලයන් වලට පත් වුණා. ඥාන දර්ශනය. එහෙම නැතුව හැංගීමකට තල්ලු කිරීමක් නෙමෙයි. දැන් සූත්‍ර ධම්මපදයේ ඔක්කොම පෙරලා පෙරලා බලන්න. මේ ගාථාව ශ්‍රවණය කරද්දී විහවල් කෙනා දැක්ක කියලා තියෙන්නේ. ආයි පස්සේ කතාවක් නෑ. අතන කරා, මේව කරා, නේව සංඥානා සංඥායතනට ගිහිල්ලා දෙකට බහැලා තුනට ගිහිල්ලා හතරට විදර්ශනා කරලා මේකෙන් දැක්ක ඒ කයි කතන්දර පස්සේ ආවේ. බුද්ධ ආගමේ කියලා ගෙනල්ලා ගැහුවනේ අර ඉන්දියාවේ එක්ස්පයර් වෙච්ච භාවනා ටික ගෙනල්ලා. එදා ඉඳලා බෞද්ධයෝ ඉතින් බුදුහාමුදුරන්ගේ නම වැඩ Hindu. භාවනා Hindu. ඔය ගොඩක් තියෙන එක එක භාවනා ක්‍රම මේ ඉන්දියාවේ මේ Hindu ගිත් ළඟ තියෙන ඔය ටිකම. කසීන ඒ ඔක්කොම ටික තියෙනවා ඒගොල්ලෝ. සමතේ බුදුහාමුදුරන් එකක් නෙමෙයි විදර්ශනාව බුදුරයන් වහන්සේගේ විදර්ශනා භාවනාව. පස්සේදී සමත විදර්ශනා එහෙ මේ කියන ඉතින් නන්දාගෙන පටලෝගෙන ඉතින් කරනවා. සමතෙන් නරකක් වෙනවයි කියන්න බෑ. ඒකෙනුත් හොඳක් තියෙනවා. හොඳ විදියට යොදාගත්තාම ඒක හොඳ දෙයක්. ඒක හොඳ ඖෂධයක්. මේ නමුත් අවසාන ප්‍රතිස්ථාවේදී තමයි මේ මමංකාරය නැති කරන වැඩපිළිවෙල එවයින් කරන්න බෑ. දැන් සුඛාන්තයේ හැඟීම බාධාවක් කියලා හිතනවා නම් ඒක ඇලීමක් කියලා. ඊට පස්සේ අපි කරන්නේ දුක්ඛාන්තයේ හැඟීම ඇති කරගන්නවා. එතකොට අපි ඒකත් එක්ක ගැටෙනවා. එතකොට අපි ඒකට ආස නැහැ කියලා කියනවා. ආස නැහැ කියන එක තුලින්ම ආස නැහැ කියලා ගැටෙනවා. මට එපා කියලා ගැටෙනවා. ඉස්සෙල්ලා මට ඕනේ කියලා ගැටුණා, දැන් මට එපා කියලා ගැටුණා. ඒක හරියට මෙහෙම මැද තියෙන මේ වස්තුව දකුණු පැත්තෙන් තියෙන එක වම් පැත්තෙන් තියෙන. ඉතින් මම කොහොම තිබ්බත් මේ ඝෂ්ඨනේ එක හා සමානව සිද්ධ වෙලා ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඉතින් අපිට තෝරගන්න තියෙන්නේ මෙතෙන්දී සුඛාන්තයට යනවද දුක්ඛාන්තයට යනවද කියලා. ඉතින් බෞද්ධ ටික දුක්ඛාන්තයට ගිහිල්ලා කියනවා අපි මොකටවත් ආස නැහැ කියලා. ඒ ද්වේෂ කරන හැම දෙයකම ඒකට හිතනවා මම ආස නැහැ කියලා එයා හිතනවා. හැබැයි යා එක දෙයකට ආසයි. මොකද ද්වේෂ කරන්න ආසයි. ඒවා එපයි කියලා ගැටෙන්න ආසයි. දැන් හේතු සහිතව සිදු කරන අතහැරීම අතහැරීමක් නෙමෙයි. ඒ හේතු නිසා අතහැරීම. දැන් සමහර අය කියනවා මම අන්නාසි කන්න කැමැති. මොකද කියලා අහුවාම මම අන්නාසි කෑම පළු වෙනවා. ඒ නිසා මම කන්නේ නැගේ. ඒකට හේතු සහිතව ආස නැහැ. හේතු සහිතව ඇත්තෙම අන්නාසි කන්න නෙමෙයි ආස නැත්තේ ආ පළු වෙනවට. ඒ වගේ හේතු තියෙන්නේ. එහෙම හේතු සහිතව අතහැරීමක් නෙමෙයි. ඒ නිසා අතහැරීමද අතහරින්න ලස්සන වැකියක් ඔය අචංචා හාමුදුරුව කියලා තිබුණා. ඒ වැකිය අපිට ඉතාම වැදගත් වෙනවා. අපි මේ වැරදි දේවල් තමයි අතහරින්නේ කියලා උන්වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. අතහැරීම කියන එක හරියටම තෝරගත්තාම ওই ගැටලුව වල ඔක්කොටම විසඳුම එනවා. මෙන්න මෙහිම ලස්සන මේ කියක් තියෙනවා චංචාම. අප මුදාහරින්නේ වැරදි දෙයයි. අප මුදාහල යුත්තේ මුදාහැරීමයි. මුදාහැරීම යන්නේහි තේරුම පාලකයෙකු නොසිටිය යුතු බවයි. මේකම කියවන්න ඕන නම් දහස් වතාවක් හරි මේකෙන් නිවන් දකින්න පුළුවන්. මේකෙම නිවන් දකින්න පුළුවන්. අප මුදාහරින්නේ වැරදි දෙයයි. අප මුදාහල යුත්තේ මුදාහැරීමයි. මුදාහල යුත්තේ මුදාහැරීමයි. මුදාහැරීම යන්නේහි තේරුම පාලකයෙකු නොසිටිය යුතු බවයි. හේතුකාරක ඇතුව අතහරින හැම මොහොතකම පාලකෙක් ඉන්නවා. මට මේ හේතුව නිසා මම මේක අතාරිනවා. ඒක රස නැති නිසා, කළු නිසා, හැඩ නැති නිසා, නපුරු නිසා. මේ ලෝකේ මිනිස්සු අතහරින කිසි දෙයක් අතහරිනවයි කියලා අපිට කියන්න බෑ. ඒකත් එක්ක ගැටෙනවා. දැන් අපි ඔළුවේ තියාගෙන ඉන්නේ මොනවද කියලා ඇහුවොත් අපි හොඳ සහ නරක. අපි හොඳ මිනිස්සුත් ඔළුවේ තියාගෙන ඉන්නවා, නරක මිනිස්සුත් ඔළුවේ තියාගෙන ඉන්නවා. නරකය මතක් වෙනකොට කම්පණය ඒ විදියට සිද්ධ වෙනවා. හොඳය මතක් වෙනකොට ඒ විදියට කම්පණය සිද්ධ වෙනවා. නමුත් රහතන් වහන්සේලා ඔය මොකක්වත් ඔළුවේ තියාගෙන මාර්ගඵලලාභීන ඔය මොකක්වත් ඔළුවේ තියාගෙන ඉන්නේ නැහැ. පාඩුවේ ඉන්නවත් නෙමෙයි. පාඩුවේ නම් තමයි ඉන්නේ. හැබැයි අර කුමුර කරලා ගොයන් කපලා හිටි කටුවේ දාලා පාඩුවේ ඉන්නේ. ඈ දැන් ඉතින් සාමාන්‍ය කෙනෙක් ඉතින් කුමුර නොකරපු කෙනා පාඩුවෙන් ඉන්න ගියොත් එහෙම බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. එයා පාඩුවේ ඉන්න යන්න එපා. එයා කුමුරක් කරන්න ඕන, මනස වඩන්න ඕන, හදන්න ඕන. ගොඩනගන්න පාලකයෙකු නැති තැනින් අතහරින්න, පාලකයෙකු සිටින තැනින් තමයි පුතඥ මානසිකත්වය අතහැරීම ආරම්භ කරන්නේ. එතකොට ඔහු නොදැනම ඒ දෙයට ඒ වස්තුවට ද්වේෂ කරනවා, ගැටෙනවා, හේතු ඉදිරිපත් කරනවා. අපි මේ කය පිළිකුල් කරලා මේ කය අතහරින්න හදනවා. මොනවද මේක? ඇට තියෙනවා, ඇට ඇට මිදුළු තියෙනවා, කුණු ගඳ ගහනවා, පිළි ගඳ ගහනවා, පණුව ගහනවා කිය කිය අර ශරීරය පිළිබඳව ඇති කරගත්ත සුභවාදී චින්තනයේ බඳලා අසුභවාදී චින්තනයක් එතෙන්ට ඔබනවා. ඉතින් ඊට වැඩිය හොඳයි අර මනුස්සයට සුභවාදී චින්තනය ඉන්න දුන්නා නම්. ඊට පස්සේ අර මනුස්සයා අසුභවාදී චින්තනයක් මනසේ ඔබවා ගත්තට පස්සේ දත් මදින්නේ නැහැ, කොණ්ඩෙ පීරන්නේ නැහැ, මූණ හොදන්නේ නැහැ, නියපොතු කපන්නේ නැහැ. මම කාඩගන්නේ මිනිහෙක් නිර්මාණය වෙනවා. මේක තමයි මේ ශ්‍රී ලාංකික ඔය මේ බෞද්ධයන්ට වෙලා තියෙන්නේ. වර්ධවා ගත්තා එහෙනම් සංකල්ප වෙනස් කිරීම නෙමෙයි කරන්න ඕන. අසුභවාදී සංකල්පයක් නිර්මාණය කිරීම බරපතල වරදක්. සාහසික වරදක් ඒක. දැන් ඔය නොයිකුත් දේවල් කියන්නේ මොනවත් ප්‍රාර්ථනා කරන්න පාළු. භව තණ්හාව ඇති වෙනවා කියලා. නමුත් ප්‍රාර්ථනාවෙන් අදිෂ්ඨානයෙන් තොරව මේ බුද්ධ ශාසනය ලැබූ කිසි දෙයක් නැහැ. බුදු බව ලබන්නේ ප්‍රාර්ථනාවෙන්. අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක වෙන්නේ ප්‍රාර්ථනාවෙන්. හැම දෙයකම ප්‍රාර්ථනාවෙන් වෙන්නේ නේ. එහෙව් එකේ අපේයි කියන ප්‍රාර්ථනා කරන්න එපා. නිවනත් අවසානේ කියන ඒකත් ප්‍රාර්ථනා කරන්න. හිටපිය මීහරක් වගේ කිය සමාජයක් හදනවා. මාධ්‍ය නාලිකාවල් ටිකක් දාගෙන උදේ ඉඳලා හැන්ද වෙනකම් මොඩියු කරනවා මේ මිනිස්සු ටික. නේ වග කියන්න ඕන සිංහල ජාතිය නැතිවීමේ හේතුවට මානසික අන්ධය නිර්මාණය කළේ අර මෝඩ දේශකයෝ ටික. මයිගොල්ලන්ට මෝඩ දේශකයෝ කියන්නේ තරහෙන් නෙමෙයි, මෝඩ නිසා. තරහෙන් නෙමෙයි, ඒකට කාරණ තියෙනවා. ඒ කරුණ මම පෙන්නුවේ දන්නේ සම්මාදිට්ඨියෙන් පටන් ගන්නවා. සමාධියෙන් අරහත් භාවයෙන් ඉවර කරනවා. දැක්කද? නෑ. ඒක හරියට අර මලමාලි නොදැක කපු වගේ, කපුකම වගේ. දන්නවනේ මලමාලි නොදැක කපුවා නේද? කපුකම කරේ කොහොමද කියලා. ඒ ගිහිල්ලා කියනවා මලමාලි හරි රතුයි, හැඩයි, ලස්සනයි, උසයි, කොණ්ඩේ දිගයි ඔක්කොම කියනවා. ඉතින් මලමාලි ටික වෙලාවක් අහගෙන ඉඳලා අහනවා මේ කපු මහත්තයා දැක්කද එහෙම්ම? නැහැ මම දැක්කේ නැහැ තාම කියලා කියන. එතකොට විශ්වාස කරන්න පුළුවන් නේද? අන්න ඒකයි මලමාලි නොදැක්ක කපුවගේ කපුකම වගේ කියන. ඒ කපුවට ඕන කරේ මේක මේ පංකරාදු කරන්නනේ. එයාට මේ සුදුද කළුද විවාහ ජීවිතේ පවතිනවද මොකද්ද ඕන්නේ? එයාගේ ගනුදෙනු සම්පූර්ණ වෙන්න මොනවා හරි මේව කරලා දෙන්න ඕන. ඒ නිසා අපි දන්න ටිකෙන් ආරම්භ කළා නම් හරි, ඊළඟටත් බෞද්ධයෝත් මේ හොයනවා හොයනවා හොයනවා, අරිහත්ත්වය ගැනත් හොයනවා, අනාගාමීත්වය ගැනත් හොයනවා, මේ අවශ්‍ය කරන මූලික සිද්ධාන්ත ටික ඇති කරගන්න නැතුව. ඒක හරියට තමන්ගේ වහල මේ හොයාගන්න මේ ඉලුක් මිටියක් නැති උලු කැටයක් ගන්න බැරුව, සීට් එකක් ගන්න බැරුව ඉන්න මිනිස්සෙක් චන්ද්‍රිකාවක් හදන්න කල්පනා කරනවා වගේ වැඩ. තමන්ගේ වහල හොයාගන්න ඉලුක් මිටියක් ගන්න උලු කැටයක් ගන්න සල්ලි නැතුව එම් චන්ද්‍රිකාවක් අහසට යන්න කල්පනා කරන්න වැඩක් නැහනේ. ඉතින් ඒ නිසා මූලික සිද්ධාන්තයේ මේ කොහොමද මේ සෝවාන් මාර්ගඵලය ලබන්නේ, කොහොමද කොහොමද මේ ඵලයටපත් වෙන්නේ, ඒ දේ උපදවාගන්නේ කොහොමද කියලා මහන්සි වෙන්න ඕන. ඒතකොට මං කියන්නේ අර චන්ද්‍රිකාවක් යවන එක වැදගත් නැහැ කියලා නෙමෙයි. වහල සෙවිලි කරගෙන එතෙන්ට යන්න කියන එක. ඒක හරි වැදගත්. එතෙන්ට අපි දිනු වෙන්න ඕන එතෙන්ට. ප්‍රාථමික මට්ටම හදාගෙන යන්න ඕන. අපේ ප්‍රඥාව උසස් වුණාම අර චින්තනයෙන් එන අහන්න ප්‍රශ්නයක් හැටියට චින්තනයෙන් එන දේ මගදී සංසිඳෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවා නේද? එහෙම ප්‍රශ්න අහන්න එනකොටම නුවණින් තෝරලා දීලා ඉවරයි ප්‍රශ්නෙට උත්තරේ මේකයි කියලා. ඒක අර අයිස් කැටයක් දිය වෙලා වගේ ගියා වගේ දිය වෙලා ගියා. ඉතින් කුට්ටියක් එන්න එපා එළියට, මේ කටින් එළියට පනින්න. එන්නේ මගදී දිය වෙනවා. ඒක තමයි හැටි. චින්තනයෙන් එවන ගුලි ප්‍රඥාවේ තියෙන රශ්මියට දිය වෙනවා. ආලෝකමත් භාවයට. ඒකට කියන්නේ ප්‍රඥා ලෝකය. හරියට අර හිරු ළඟට සමීප වෙන ඕනම ඥාන යානාවක් ද්‍රව බවට පත් වෙනවා වගේ තමයි. නමුත් ඒ ප්‍රඥා ශක්තිය නැත්තම් හැමතිස්සෙම ගල් මුගුරු වගේ එළියට වචන පයින්නවා. ප්‍රශ්නාර්ථ හැටියට. දැන් අපි ප්‍රශ්නාර්ථ නෙමෙයි මේ ඉදිරිපත් කරන්නේ පිළිතුරු. ප්‍රශ්නාර්ථ නෑ. එහෙම මේ වෙලා නමුත් යම යම් අවස්ථාවන් වලදී ඉතින් නොයෙකුත් ප්‍රශ්නාර්ථ තියෙනවා. ඉතින් එළියට පැමිණෙන ඒවා උනන්දුවෙන් සැඟවිය යුතු නෑ. ඒවා ඇසිය යුතුයි, විමසිය යුතුයි. ඒ නිරෝධ සංඥාව ලබන්නේ හේතු රහිතව, හේතුවක් නැතුව, ක්‍රියා රහිතව, ක්‍රියාවක් නැතුව, ප්‍රතිපදා රහිතව, ප්‍රතිපදා නැතුව, බලාපොරොත්තු රහිතව, කියන්නේ බලාපොරොත්තු නැතුව, කියන්නේ මෙසේ වේවා මෙසේ නොවේවා මෙසේ පවතිවා. ඕකටනේ අපි කියන්නේ බලාපොරොත්තුව කියලා. බලාපොරොත්තු නැහැ නේද? අන්න ඒක හරි ගැඹුරු කාරණයක්. ඒක සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. එතෙම හැමි හැංගීමකින් සැනසෙන්න නෙමේ මෙහෙදී ප්‍රඥාවෙන් සොයා යන්න තියෙන ගමන. මාත් මිනිසුන්ගේ හදවතට ආමන්ත්‍රණය කරන කෙනෙක් නෙමෙයි. හදවතට ආමන්ත්‍රණය කරන්නේ නළුවෝ, ගායකයෝ වගේ කට්ටිය හදවතට තමයි ආමන්ත්‍රණය කරන්නේ. වැඩිපුර නැඹුරු ඒගොල්ලෝ හදවතට, හැඟීමට. හැඟීමක් නෑ ඇති කරන්නේ, feelings. නමුත් අපි ඒකෙන්ද මේ ආමන්ත්‍රණය මම කතා කරන්නේ ඔළුවට මොළේට මම කතා කරන්නේ. දැන් ඔබට තේරෙනවා ඇති මේදි වැඩ කරන්නේ මහන්සේ හදවතද මොළේද? මොළේ වැඩ කරන්නේ. ඈ හදවත ආමන්ත්‍රණය කරන්නේ නිකන් ආලවන්තයෝ පෙම්වන්තයෝ වගේ කට්ටියනේ. ධාර්ෂණිකයෝ පාවිච්චි කරන්නේ හදවත නෙමෙයි මොළේ. මොළේ පාවිච්චි කරන්නේ මොළේ විහිසන්නේ. ඒ මොළේ රූප වේදනා සංඥා සංකාර විඥාන වල එළඹ ගන්නකොට එළඹ ගැනීමේ ලයාන්විත බව තමයි හදවත කරා ගලාගෙන එන්නේ. හැම මොහොතකම එක දෙයක එළඹ නොගෙන අලුත් අලුත් වෙන පුජ්‍යලයා දාර්ශනිකයෙක්. එක රූපයක සමාධිගත වෙන කෙනා, තැම්පත් වෙන කෙනා, එක ස්වરૂපයක් ගන්න කෙනා මේ ලයාන්විත භාවය ඔස්සේ මනසට එනවා. මිහිරියාව. ඒ මිහිරියාව ඇති වෙන්නේ තමන්ගේ ස්වභාවය තුල, තමන්ගේ ජීවිත වටපිටාවේ තියෙන කරුණු කාරණාත් එක්ක ඒ කම්පණය වෙන විදියට. අනේ ජීවිතයේ යම්කිසි තමන් ලැබපු අත්දැකීමට සමාන අත්දැකීමක ගීතයක් ඇහුනහම ඒ ගීතේ මනසට ප්‍රිය වෙනවා. එගනේ නේ? තමන් ජීවිතේ ලැබපු අත්දැකීමට සමාන අත්දැකීමක් ගැන කියන ගීතයක් ඇහුනම එයාට ඒක ප්‍රිය වෙනවා. එහෙම නැත්නම් තමන් පතන, තමන් සිතන ආකාරයේ දෙයක් වෙනකොට ඔන්න ඒක ප්‍රියමනාප වෙනවා. ඉතින් පොදුවේ සියලු මිනිසුන්ට තියෙන්නේ සාමාන්‍ය ලෞකික හැඟීම්. ඉතින් මේ ගාන්ධර්වයා දන්නවා පොදුවේ මිනිස් විඥානයේ තියෙන කම්පණය කරන්න පුළුවන් ස්ථාන. ඊට අනුරූපීව රාග යොදල කම්පණය කරනවා, මෝහනය කරනවා. දැන් නයි නටවන්නේ නලාව පිඹලනේ. නයි විතරක් නෙමෙයි මිනිස්සු නටවන්නත් පුළුවන් නලාව පිඹලා. ওই සංගීත සම්දර්ශනවල ඔක්කොම නටන්නේ නලාව පිඹිනකොටනේ. ඈ නටනවා නෙමෙයි මඩවනවා තමයි. මම දැකලා තියෙන නිසා, අපිත් ඉස්සර එතන ඉඳලා තියෙන නිසා දන්නවා. මොනවද මෝහණය වෙලා? තත්වාරෝපණය. තාගම් උනත් එහෙමයි. මොක් නෙමෙයි කවන ඔළුවට කවන. මේ දෙයියෝ විතරයි, වෙන දෙයියෙක් නැහැ. ඔන්න දෙයියෝ ආවා, ඔන්න දෙයියෝ ඉන්නවා, ඔන්න දෙයියෝ ඉන්නවා කියලා සියක් වතාවක් කියලා කියලා අර තත්වාරෝපණයෙන් ඔළුව කැවුවට පස්සේ උමුතු වෙනවා. පව් මිනිස්සු, අසරණ මිනිස්සු මඩවනෝ ලෝකේ. හරි අසරණ කරනවා, තවත් අසරණ කරනවා. ආගම් තස්තවාදී. ඒකල ආගම් තස්තවාදී කියලා තමයි කියන්නේ. ඇයි? ඇයි මිනිස්යාගේ නිදහස අහිමි කරනවා නම් ඒක තස්තවාදයක් නේ. මිනිස්යාගේ චින්තනය වහනවා නම් තස්තවාදයක් කියන්නේ. දැන් ආගම් කියලා අපි ඉස්සර තේරුනේ සත්ව කරුණාව තියෙන, මානව දයාව තියෙන, සමගිය සහ සහජීවනය ගැන කතා කරන්නේ නැහැ. දැන් බලන්නකෝ ඒකට ලෝකේ ආගම් කියලා තියෙන්නේ. අනිත් එක ආක්‍රමණය කරන්න, හොරෙන් මරන්න. අර ඒක ආගමක තියෙනවලු මේ. අරත් ආගමක කෙනෙකුට කෑම වේලක් දෙනකොට නොපෙනෙන්න හොරෙන් තුම්පාරක් කියලා ගහන්න කියලා කෑම වේලට. ඒක ආගමක තියෙනවා කියලා අපිට ඒ මොකක්ද? කිසිම මානවයෙක් මානවයෙක් එක්ක අපි තරහ නැහැ. අපිට ගැටලුවක් තියෙනවා නම් අපි විසඳගන්නේ චින්තනයත් එක්ක. බුදුරජාණන් වහන්සේගේ තිබ්බ චින්තන විප්ලවයක්. මානව විප්ලවයක් නෙමෙයි. එසා අපි මානවයන්ට හරිම ලෙන්ගතුයි. ඇයි? අපි ඔක්කොම එකම ජාතියේ. කවුද? මනුස්ස ජාතියේ. චින්තනයක් තියෙනවා නම් අපි විරුද්ධයි. දැන් සමහරලාට අපේම ඥාති කෙනෙක් වෙන්න පුළුවන් ඉන්නවා. හිතවත් කෙනෙක්, මිත්‍රේ. ඒ මිත්‍රයාගේ තියෙන හොඳ ගතිගුණ ටිකට අපි ආදරෙයි. නමුත් එයාගේ පරම්පරාවේ පොතක හරි මොනවා හරි තියෙන වැරදි දෙයට අපි වැරදි කියනවා. ඒ වගේම හොඳම මිත්‍රයෙක් ඉන්නවා, හොඳම කරුණු ගොඩක් තියෙන, වැරදි චින්තනයක් තිබුත් අපි ඒ චින්තනය ගැන කතා කරනවා. ඒ න්‍යායන් වලට ප්‍රතිවිරෝධය ඇති කරගෙන සොයාගත්තා. එහෙම නැති කරේ නෑනේ ලෝකේ රවුම් කියලා කිව්වහම පුජ්‍යලයව මිය යන්න සිර දඬුවම් ලබා දුන්නට ඈ ඉතින් මරණයටපත් කළාට එව නතර වුණේ ඒවා තව දුරටත් සොයාගෙන සොයාගෙන ගියා. ඉතින් යම් යම් හොඳ පුරෝකතනයන් ලබා දීගෙන අලුත් වෙන්න ඕන. මම කියන්නේ ඒකයි. බුදුදහමේ වුණත් වැරදි වටහා ගැනීම, වැරදි තේරුම් කර දීම බොහෝ තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ලබාගත් දේ ආනන්ද හාමුදුරන්ට ඇවිල්ලා කිව්වා. ආනන්ද හාමුදුරු මතක තියාගෙන ඉඳලා පොතට කිව්වා. පොතෙන් පරම්පරා 25 30ක් අපේ අතට ආවා. ඉතින් මේ කාලය තුල අක්ෂර වෙනස් වුණා. ඒ වගේම වචන වලට තියෙන අර්ථ වෙනස් වුණා. ඉතින් ඒ නිසා ඒ නිර්වචන එලෙසම තියෙනවයි කියලා කීම අමූලික බොරුවක්. ඒ කාලේ තියෙන අක්ෂරේම නෙමෙයිනේ තියෙන්නේ. ඒ නිසා අපි ඒකට මේ මොකවත් අහිතකින් කියන දෙයක් නෙමෙයි, විද්‍යාත්මක සත්‍ය ඒකයි. දැන් ගලක් වුණත් පෙරලිලාවන ඉස්සර අල්ලක් තරම් ගලක් තිබ්බනම් දැන් තියෙ ඇඟිලි දෙකකින් අල්ලන්න පුළුවන් පොඩි ගලක්. ඒ කාලේ ඉඳලා ගඟක ගලක් පෙරලිලා ගියා නන්නේ ඒ ගල කුඩා වෙනවා. ඒ වගේ මේකත් ක්ෂය වෙන ගුණයක් තියෙනවා. ක්ෂය වෙන ගුණය අතර එක්කෙනෙක් දෙන්නෙක් මේක මතු කරලා ගන්නවා. පුරාවිද්‍යාඥ වෙන්න බෑ හැමෝටම ගිහිල්ලා. නමුත් විශිෂ්ට පුරාවිද්‍යාඥයෙක් හරියට අඩිතාලම බලලා තිබිච්ච බිල්ඩින් එක මේකයි කියලා කියනවා. ඒ වගේ කීප දෙනෙක් ඉන්න මේ අපි වගේ. දැන් මමත් ඒ වගේ කෙනෙක් නේ. බොහොම කලාතුරකින් බොහොම සුළු පිරිසක් පහළ වෙනවා. පහළ වෙලා ඒගොල්ලෝ තමයි මේක ඉතින් මතු කරගන්නේ. ඊළඟට ඉතින් අනිත් අයත් ඒක බලන්න දැක ගන්න හැකියාව තියෙනවා. දැන් ඔය අනුරාධපුරේ ගොඩාක් දේවල් ප්‍රතිනිර්මාණය වෙන්නේ මේ විදිහටනේ තියෙනවා. ඒවා විවිධ මත තියෙනවා, සංකල්ප තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. දැන් එදා අපිට බුදුහාමුදුරුවෝ දුන්නු ඒ වේගයෙන්ම අද අපිට දෙයක් දෙන්න බැරි නිසානේ මෙච්චර මේ දේ වෙන්නේ. දැන් බලන්න මෙන්න මේ ගාථාව. දිත්තේ දිත්තමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤානමත්තම් භවිස්සති. මෙහෙම කියනකොටම අර ධාරු චීවර හාමුදුරුවෝ රහත් වුණා. ඔබ රහත් වුණාද? මේ කිව්ව මම රහත් වුණාද? ඇයි මොකද්ද වුනේ? එදා ධාරු චීවර හාමුදුරුවෝ ළඟ තිබුණ ප්‍රඥාව අපි ළඟ තිබුණේ නැහැ. ඒක එකක්. බුදුරජාණන් වහන්සේ ගැඹුරින් ස්පර්ශ කරලා ඒ ස්වරයෙන්, බුද්ධ ස්වරයෙන් මේක අපිට ඇහුන්නේ නැහැ. මොකද අවබෝධාත්මක රිද්මේකින් ඒක ඇහෙන්නේ. ඒ රිද්මේ නැහැ. ඒ වගේ භාෂාත්මක වශයෙන් එදා තිබුණු නිර්වචන අද අපේ ඔළුවේ නැහැ. භාෂාත්මකව තියෙන නිර්වචන අද අපේ ඔළුවේ නැහැ. මේ සියලුම දේ සම්පින්ඩණය වෙලා ප්‍රතිඵලය හැටියට අවබෝධය පහළ වුණේ නැත. නමුත් අපි කියනවා අපි දන්නෝ මේ ගාථාව. මොන බොරුද? මේ ගාථාව හරියට ස්පර්ශ කළේ නැහැ අපි. මේ ගාථාව ගැඹුරින්ම ස්පර්ශ කළොත් අපිත් නතර වෙන්නේ රහත් වෙලා. එහෙම නැත්නම් මාර්ගඵලයක් හරි ලබලා. ඔන්න ඕකයි කතාව. ඉතින් මේ කරුණ හොඳට වටහා ගන්න, ජීවිතේ දිනන්න හැම දිනාටම භාග්‍ය වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.